සංජානක්කවාදීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්තේ මයං බන්තේ ජීවී කාම භෝගී උත්ත සම්බාර සයනං අරිඤ්ඤාවතාම කාසික සම්දනං පඤ්චනුභෝම මාලාංගන්ද විලේඛනං ධාරයාම ජාත රූප රජ සංසාරියාම ඒසං නෝ බන්තේ භගවා තථා ධම්මං දේසේසු යේ අම්හාතං අස්සු ධම්මා දිත්ත ධම්ම නිසාය දිත්ත ධම්ම සුඛාය සම්පරාය පිතාය සම්පරාය සුඛායාති ගරුතර සතුන් වහන්සේ ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නය අවසරයි තැනවත් වාස්තාවුන් පිළිතුරි අද මේ සම් උදෑසන පිළි සමාදන් වෙලා ධර්ම දේශනාවට හුම්කන් දීලා මේ අවස්ථාවේදී සිදු වෙන ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට හුම්කන් දීමටයි බලාපොරොත්තු වන්නේ. මේ කාලයේ විශේෂයෙන් දැක්කලා තියෙන්නේ මේ අන්ත ධර්මයේ පිළිබඳව තියෙන ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමටයි. අද මේ දින තුන් සත්නම් මුත්තාන් ඉදපත්ලා නැහැ. ඒ වෙනත් මේ අන්ත ධර්මයේ පිළිබඳව තියෙන ගැටලුවක් කියනවා නම් ඊටත් අපි අවකාශ ලබා දෙනවා. ඒකේ ලබා දෙමින් අද අපි විශේෂ සූත්‍රයක් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අනුත්තර නිසාදී අට්ඨක නිසා කියන ව්‍යංග පඤ්ච සූත්‍රය. මේ පින්නතුන් බොහෝ විට අහලා තියෙන සූත්‍රයක්. නමුත් අපි මේක කොටස් විතරයි අහලා තියෙන්නේ දැන් දැන් මේක අපි අහලා තියෙන්නේ. සමස්ත සූත්‍රයෙන් එක විල අපට හම් ලැබෙන අවස්ථා විතරයි. ඒ නිසා අප බලාපොරොත්තු වෙන මේ අවස්ථාවේදී ටිකක් දිග සූත්‍රයක් වුණත් අතුලන් කරුණුගේ සම්පූර්ණයෙන්ම ඉතාම දැනෙන්නේ කෙලෙස්වලින් බඩකමින ලෝකයන් මෙලින් තමන් දේශනා කිරීම වෙහෙසතර කරනවා. දේශනියන්ට වෙහෙසතර කරනවා කියලා බුදුහාමුදුරුවෝ කටම තේරුම් ගත්තා. ඒ අවබෝධයෙන් මනින් ඉඳගෙන ලෝකෙට ධර්ම දේශනා කළේ. පින්නතින අපි බොහෝ විට ධර්ම කරන එක නේද? ජීවිතයේ පිළිබඳව යම්කි මට්ටමකට හෝ අවබෝධයෙන් නොවිසිය මනිසා අපි බණන්නේ වුණ නැවත අපි යන්නේ සුපුරුදු ගන්නයි. ලොකු වෙනසක් අපි හිතෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි මේ ජීවිතයේ ප්‍රධාන ආදරය නිත්‍ය අවබෝධ කරගන්න බැරි. ඒ තමයි දුක කියන කාරකය. දුක කියන කාරණේ අනිත් ප්‍රමාණයට අවබෝධ කරගන්න නම් ඒ අවබෝධ කරගත් ප්‍රමාණයට හේතුකට හේතුව වූ සමුදය ප්‍රහාණය කරනවා. ඒ වගේම සමුදය ප්‍රහාණය කරන මට්ටමට විමුක්තිය සාක්ෂාත් වෙනවා. ඒ ප්‍රමාණයට අපේ මාර්ගය වැඩිලා තියෙනවා. අපේ ආධ්‍යාත්මික ගමන මාගේ කිසියම් අඩුවක් තියෙනවා. ඒ වගේම අපේ මුල් කාර්ය පිළිච්ච අඩුපාඩු පිටික සාමයෙන්ම නම් ඒකේ කියවෙන කාරණයක් තමයි අපේ ජීවිතයේ දුක පිළිගන්න කාර්යය අවබෝධ කරගන්න පිළිම කියන කරුණ. බුදුහාමුදුරුවෝ ඉස්හාන් විතරම මේ ලෝක සත්‍යයන් වෙන දුක පිළිගන්නව විවරණය කළ දෙන්න වැඩි මාර්ගයක් දැක්කනවා. පින්නතුනි අපි ජීවිතේ යම් ඉන්ද්‍රියයන් ආරණාය යම් ඉලක්ක තියාගෙන ඉදිරියට යනවා. නමුත් මේ ඉලක්ක කරා අපි ඉදිරියට යන ගමනේදී ඒ ඇතැම් ඉලක්ක වලට පිළිගන්නවා. ආර්ථික වර්ධනය හෝනේවා, සමාජික වර්ධනය, අධ්‍යාපනය වර්ධනය, මෙන්න මේ විභාග පාස්ෙන්න ඕන, මෙන්න මේ වගේ දේවල් ටිකක් කරගන්න ඕන, මෙන්න මේ ආර්ථික ඉලක්ක පසුබිම් යන්න ඕන, මෙන්න මේ රැකියාව ලබා ගන්න ඕන. ආදී ඉලක්ක අපේ හිතේ තියෙනවා. අපේ ඉලක්ක වලට යම් යම් ඉලක්ක ඒ ගමනේ යන්නම ඉලක්ක සම්පූර්ණ වෙනවා. සම්පූර්ණවක් වෙනකන් අවසානයේ කියලා බලනකොට ජීවිතය වල 60ක් 70ක් කියලා එක්කෙනා බලනකොට අපිට මොනවද විතර කරගන්නේ කියන එක බලනකොට තමයි අපේ මේ ජීවිතයේ ඉස්සරහම හරියන්නේ. ඒ අවස්ථාවලට අපිට තේරෙන ජීවිතය අපේ අහක ගමන් කරන එකතරාම සුබවාදී ගමන් තමයි නෙවෙයි කියන එක තමයි අපට කරන්න දෙයක් නැහැ. අපි ජීවිතයේ ඉස්සරහ කාර්යයක් ගත කරන ජීවිත නිර්මාණයක් කරනවා. ඒක තමයි අපි කරන්නේ. නමුත් වෙනදෙනි බුදුදහමක් කියන වෙලෙ කාලෙක සඳ අංගකත්වයෙන් යුක්තව ඉපදිනා ඉන්න කාලෙක සත්පුරුෂයන් ඉන්නේ කල්‍යාණ මිත්‍ර වටා පිටාවක වාක්‍ය ලැබෙන්නේ නෙවෙයි සමේක අපේ ජීවිතේ නම් මීට වඩා වැඩගත් දෙයක්. ඒකේ නබත් වෙනුත් මේක හරියම අවහාරික සම්පන්න කාර්යයක්. අපි දන්නවා බොහෝ විට බුදුහාමුදුරු මීට අවධානය කළ දෙයක් තමයි මන්සීර විනයේ යුක්තක වෙන කාර්යය. මස්තුම මාන දුරු කරන්නේ වෙන කාරණේ. මේ ඉතාම අවධානයෙන් තේරුම්ගත්තු කාරණේ. මස්තුරු කම නැත්නම් සම්පත් ඒකරා පිටර ගැනීම සම්පත් නැගීම සහ ඒ සම්පත් වල කියන ගැටි ආශාව කියන එක. නැත්නම් අභිජ්ජා කියන අකුසලේ ගැටි ලෝභයෙන් කියන අදහස. මෙන්න මේ කරුණ ගැන හුවා දැනුවත් වෙන්න ඕන. බොහෝ දෙනෙක් පිළිතුරු මරණයෙන් පස්සේ අපහාගත වෙන්නේ දුගතියට යන්නේ හොඳට හදක තියාගන්න සොරකම් කරලා නෙවෙයි. බාහිර අයගේ ධනය කඩාවැටගෙන නෙවෙයි බොහෝ දෙනෙක් අපහාගත වෙන්නේ. එහෙනම් කොහොමද අපහාගත වෙන්නේ? අප සංකතව තමන් සංකතවම තේද කියන ආත්මව නිසා. මේක ඉතාම හොඳින් අවබෝධ කරගන්න උදාහරණ. බොහෝ දෙනෙක් හිතන්නේ ප්‍රාණඝාතයේ කිරීමෙන් සොරකම් කිරීමෙන් කාම බලතරණය කිරීමෙන් බොරු කීමෙන් නැත්නම් රහමෙර පාලනය කිරීමෙන් ය මනුස්සයන් දුකින් අඳින්නේ කියලා. එහෙම දුකින් අඳින්න කිසිම කොත් ඉන්නව නැත්තේ නෑ. ගැටි පිටක් ඉන්නම. නමුත් ගැටෙන්නකට ආව සමහරක් තන. ධන දෙක සමහරක් තන. සිල් රකින සමහරක් තන. භාවනා කියන නම් වෙනත් කුමන හෝදයන් කරන හැටිසන්. මේ ඉරණම දෙස බලන විට තේන දෙය තමයි ඒ බොහෝ දෙනෙකුට මෙතන කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ කැරෙන්න වැඩි පිළිසක මේ ස්වභාවය තමයි මනසේ මනසේ මේ සුගතිය අහිමි වීම. අන්නේ සුගතිය අහිමි වෙන්නේ පිටුතුනි බාහිර ආයතේ දේවල් උදුරාගෙන නෙවෙයි. බාහිර ආයතේ දේවල් තොරණක් කරගෙන නෙවෙයි. අපට සමන්ත නිලබල විතර තියෙන ඉඩක ගන්න බැරිද? ජීවිතවල වලට දුර්ධර්මන්ට තමයි දේපල ආදීන කියන දැන් ආස්තාවන් තමයි. බොහෝ දෙනෙක් මේ කියලා මේ අද ලබාගෙන තියෙන සුභතිය ඒ බොහෝ දෙනෙක් අහිමි කර ගන්නවා. මෙන්න මේ කරුණ මත හංගගෙන තමයි මේ කරුණ හිතට ප්‍රත්‍යක්ෂ කරගෙන තමයි බුදුහාමුදුරුවෝ මේ ධර්ම දේශනා කළේ. උන්වහන්සේට විශේෂ කරුණාවක් ලැබුණා මේ ලෝක සත්‍යයන් ගැන. ඇයි ඒක හේතුව? මිනිස්සු ජීවත් වෙන කාලයේදී දරුවන් කෙරෙහි විපාකයේ තියාගෙන නැත්නම් ඥාතීන් කෙරෙහි දේපල පිළිබඳව විශ්වාසයක් මට දුන්නා. අවසානයේදී නොසිතූ නොදැකූ ආකාරයට මේ සුබ යන්ති කරගෙන බොහෝ දෙනෙක් කපාගත වෙනවා. මෙහෙම ආපාදක තත්ත්වයේ මුලවන්නට නැත්නම් පරිගාමී මාර්ගයේ දේශනා කරන්නයි බුදුහාමුදුරුවෝ මූලික වශයෙන් ධර්ම දේශනා කළේ. බොහෝ විට ධර්මයක් තමයි මිනිස් කෙනෙක්ට නිවන පිළිබඳව දෙන්නේ කාන්නේ යම් යම් වැඩ පිළිවෙලක් කරනවා. සලක් අන්තිමට නිවන විතරක් නෙවෙයි දිනතනි සුගතිය බොහෝ දෙනෙකුට හමු වෙනවා. ඒක සත්‍යයක් මතය අඳුන සත්‍යයයි. ඒ නිසා අපේ ජීවිතවල අපිට තියෙන ප්‍රධානම අභියෝගය මොකද කියන එක අපි මොනින් අවබෝධ කරගත යුතුද? ඒක අපිට තේරෙන්නේ පිළිඳි අපිත් එක්ක එකට ජීවත් වෙච්ච බොහෝ අය මිය ගිහිල්ලා ඉපදෙලා ඉන්න ඉස්සන ගැන මොනින් අවබෝධ කරගත්තද? බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා අපින් පිළ බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා ඇතැම් විට අපට කරදර කරන අවස්ථාවක් අපිට ඒක තේරෙන්නේ නැහැ. ඇතැම් විට අපේ නිමෙත්තල අප ආර්ථික විඳගෙන සමහර ඇත්තන් කරන ක්‍රියාවලින් ඉවත් වෙන්නේ නැත්නම් ලොකු පීඩාවක් තනවා. ඒ නිසා අපිට යන්නම් කරදර වෙනකොට අපි නොයේ කාරණා ගැන හිතනවා වගේ. නමුත් ඒ කර්ම අතරින් ප්‍රධාන සාධකයක් තමයි මියගිය ඇත්තන් ගෙන් තියෙන බලපෑම. මෙන්න මේ තත්ත්වයක් මත එකකට ගින් අපි මිලියයි දෙවි කරුණාවක් ඇති කරගන්න ඕන. අනිත් පැත්තෙන් අපි ඒ තත්ත්වෙද නොවැදෙන විදියට අපේ ජීවිත සකසා ගන්න ඕන. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු දීර්ඝාන් කියලා කෝලිය පුත්‍රේ බුදුමාත්‍රාගේ ප්‍රඥා කරුවා. මේ කෝලිය පුත්‍රයා නැත්නම් මේ දීර්ඝාන් කියන තැනැත්තා යෝරු වීසි කියන්නේ ඔහු බුදුමාත්‍රාගේ මහරමා. බුදුමාත්‍රණිය අපි ගිහි කාමෝගී කාමෝගී ජීවිත ගත කරන පස්සන්තක අනුභව කරන අපි ඊවාගේම පුත්ත සම්බාධකයන් අජහවසන් පුත්‍රයන් නැමැති සම්බාධක සහිතව වාසය කරන අපි ඒ විතරක් නෙවෙයි කාස්තික ඡන්දන පස්සන බොහොම අපි කපිසරවන්නේ නැති ජීවන්තව දරන අපි ඒ විතරක් නෙවෙයි මාලා ගන්ධ විහෙපන ධාරයන් මාලා ගන්ධ විහෙපන ධාරයන් අපි මල් සුවඳ විලවුන් ආගේ දරනවා අපි. එහෙම දරන අපි ඒ විතරක් නෙවෙයි ජාත රූප රජ සංස්කාරයන් තරක් රීති මුදල් ආදී අපි පහරණය කරනවා. මෙන්න මෙහෙම කටයුතු කරන අපිට මෙලොවදී දිට්ඨධම්ම සුඛාය දිට්ඨධම්ම සුඛාය මෙලොවදී හිත සුවපිනස සියදුවන ඒ විතරක් නෙවෙයි සම්පරාය සුඛාය සම්පරාය සුඛාය මරණයෙන් මතු පරලොව ජීවිතය යහපත් වන සුගතිගාමි වන දෙයක් අපට කියන්නේ නැහැ මිල සඳහන් කරනවා. එම් මේ නැත්තා අවංකව තමන්ගේ කියන දේවල් දැන් මේ කියනවා. දැන් මේ අස්සන්ටත් මේක හරි වටිනවා. දැන් මොකෝ කියනවා අපි කාමෝපී ජීවිත ගත කරන අය අපි පස්සන්තව අනුභව කරනවා. ඒ කියන්නේ අමුත්තම යන වශයෙන් ජීවත් වෙනවා අපි. ඈ ඇත්තන් ආස්තතිය පිනවන දේවල් සක කරනවා. අපි දුරදවා පෝෂණය කරනවා. ඒ වගේම සුවඳ වේලමුත් දරනවා. ඒ විතරක් නෙමෙයි කියලා මොදොලු පරිහරණය කරනවා. එහෙම පරිහරණය කරන අය හැටියට අපට මෙලව ජීවිතය සාර්ථක වන්න පරලොව ජීවිතය සාර්ථක වන්න ධර්ම කරුණක් දේශනා කරන්න කියලා මේ දීඝ ඥානකින තරුණයා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. දැන් බලන්න පිළිතුරු මේ කාර්යයේ දැන් කෙලෙකට මිදෙන පුළුවන් කාමභෝගී ජීවිත ගත කරනවා නම් දරුවන් පෝෂණය කරනවා නම් සුවඳිලෝ මාගේ පරිහරණය කරනවා නම් ඉතින් අන්න කොහොමද සුගතිගම් වෙන්නේ? පින්නතුනි ඒක ලොකු වරදක් නෙවෙයි. ජීවිතය හැටියට එහෙම ඉන්නට ඕන. ඒකේ වරදක් බුදුහාමුදුරු දකින්නේ නැහැ. බුදුහාමුදුරු කියන්නේ එක එකේම ප්‍රතික්ෂේප කරන්න කියලා නෙවෙයි. දරුවන් පෝෂණය කරන එක, හොඳ ලක්ෂණ හඳුන්වන්නේ එක, මිලමුදල් පරිහරණය කරන එක, සුවඳ වේලෝම බහිත කරන එක ඒවා වරදක් නෙවෙයි. ඒ මත පිළිතන ඉඳගෙන හැබැයි ඒව තීමාන්තික විදිහට යාමක් නෙවෙයි මේ කියන්නේ. ඇතැම් අය මේව තීමාන්තික විදිහට කියලා මේවම ජීවිතේ පරමාර්ථය කරගන්න හැටි ඉන්නවා. එහෙම නෙමෙයි මෙතන ජීවිතය නැස්තනට ජීවත් වෙන්න යම් යම් කරුණු අවශ්‍ය වෙනවා. හොඳයි මම මිනිහෙක් ප්‍රියදී ජීවිතේ ඉන්නක ඒව බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ. හැබැයි පිළිතුරු මේ මට පිළිදලා කරන්න ඕන කරුණු එකක් තියෙනවා. අද ඒ කරුණු එක කරනකොට මේ ගත කරන දුරස්ත ජීවිතය වරාත්ම අර්ථ සම්පන්න විදියට වඩා බුද්ධිමත් විදියට ප්‍රඥාවන්ත විදියට අපි මෙහෙවන්න ක්‍රියා කරනවා. මෙහිදී බුදුහාමුදුරුවෝ ජීවිත අනුකූල්‍ය පුත්‍රයාට මුලින්ම කියනවා මෙලව ජීවිතය සාර්ථක කරගන්න හේතු වන කරුණු පිළිබඳ. එහිදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චත්තාරෝමිය වියක්තයි ධම්මා කුල පුත්තස්ස දිට්ඨ ධම්ම විසාය සංවත්තන්ති දිට්ඨ ධම්ම සුපාය කතමේ චත්තාරෝ උත්තාන සම්පදා ආරත්ත සම්පදා කල්‍යාණ විත්තතා සමජීවිතතා. දැන් මේ ජීවිත ගාන කෝලයට බුදුහාමුදුරු කියනවා ගිහි වූ සංකප විඳින දරුවන් පෝෂණය කරන මිලමුදල් පරිහරණය කරන මල් සුවඳ විලුණාගේ දරණ කෙනෙකුට කියනවා ඔබ මෙලව ජීවිතය සාර්ථක වන්න මොකද කරන්න ඕන කියලා. බුදුහාමුදුරු මෙහිදී වැඳපදේ සූත්‍රයේ පිළිතුරු කරුණ හතරක් දේශනා කරනවා. මොනවද මේ කරුණු හතර? උද්ධාන සම්පදා මෙලව ජීවිතය සඵල කර ගැනීම සඳහා තියෙන ඕන ප්‍රධානම සාධකයක් තමයි උත්සාහය කියන කාරකය. බුදුහාමුදුරුවෝ නිතරම මේ කරුණ අවධානය කළා කියනවා. උද්ධාන මතෝ සතිමතෝ අප්‍රමාදින වික්කවේ සංසාරේත මේ ආදී වශයෙන් නොයි තැන්වල නොයි ආකාරයෙන් මේ උත්සාහවන්තභාවයේ ආනිසංස දේශනා කළා කියනවා. ඒ නිසා ගිහියෙක් හැටියට සාමි වහන්සේ කෙනෙකුට මේ අවස්ථයි ගිහියන් ගැන කියන්නේ ගිහි ඇත්තක් හැටියට තියෙන ඕන පළවෙනි ලක්ෂණය තමයි උත්සාහවන්ත භාවය කියන එක. උත්සාහයෙන් ධර්ම උපයන්නට ඕන. ඒකයි උත්සාහ සම්පදා කියන කරුණෙන් අවධාරණය කරන්නේ. මෙතන දේශනා කරන බුදුහාමුදුරුවෝ කුල පුත්‍රයෙක් හැටියට ගොවිකම් කරලා හෝ ධාර්මික වෙළඳාමක් කරලා හෝ නැත්නම් ගවයන් පෝෂණය කරලා හෝ රාජ්‍ය සේවයේ යෙදෙලා හෝ නැත්නම් ඉලක ශාස්ත්‍රයක් ප්‍රගුණ කරලා ඒ කෙනා දක්ෂෝ වූ අනලස්සෝ දක්ෂ වන්නට ඕන අනලස් වන්නට ඕන කියලා. අධ්‍යාපනය කියන කෙනෙක් නම් ඒ සඳහා උත්පරිම වශයෙන් වෙන්නට ඕන. ධනය උපයන කෙනෙක් නම් ඒ ධනය උපරිම වශයෙන් කමස් රූපයන්ට ඕන. සමහර අය කියන ගැටේ ලෝභයෙන් උපයන්නේ පාදියන. ලෝභයක් නැතුව උපයන්න බෑ. ලෝභ කමස් වෙන්නට ඕන. නමුත් ඒ ධනය දෙකිට වෙලා නෙවේ. උත්සාහය කියන සාධකයෙන් පෙර මුනේ සබාගෙන. ඒ වගේම ධම්මිකේහි ධම්ම රත්නයේ කියන කාරණේ. හේතාවක් කිප්පේනි බාහමල පරිපිතේහි ධම්මිකේහි ධම්ම රත්නයේ කියන කාරණය බුදුහාමුදුරුවෝ අවධානය කළා කියලා. උත්සාහයෙන් දෑතේ වීරෙන් දහඩිය වපුරවන උත්සාහ සම්පත්තිය මත ඉඳගෙන ධනෙ උපයන්නට ඕන. ඒ ධර්මෙ ඉදීමේදී ඔබේ මාර්ගය බුදුහාමුදුරුවෝ උදාහරණ විදිහට කීපයක් දේශනා කළා කියලා. මොනවද ඒ? ධාරණික වෘපීන් ගොවිකම් කිරීම, වෙළඳාම් කිරීම, රාජ්‍ය සේවය, සිරිම සාස්ත්‍ර ප්‍රගුණ කිරීම ආදී මගින් ධනය උපයන්න කියලා දේශනා කළා. ඉතින් මේ තමයි ධර්මත වන්නට ඕන. උත්පාදනය කියනට ඕන. හැබැයි ධාර්මික කියන සාධකයේ විතරම තමයි උගඳා බලන්නට ඕන. ධනෙ ඉපීමේ සීමාවක් බුදුහාමුදුරුවෝ පනවර නැහැ. යම්කිසි සීමාවක් අනවරණ බුදුහාමුදුරුවෝ සීමාවක් අනවරණ නම් අනවර තියෙන්නේ ධාර්මික ජීවිතයේ කියන සීමාව විතරයි. එනිසා දිවාරය දෙක්ති මහන්සි වීපෝ උපයන්නට ඕන. හැබැයි මේ උපයන වෙලාවේදී තමන් පිටතුනි තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයෙන් හානියක් කරන නොවන ආකාරයට මේ ධනෙ උපයන්නට තමන් උත්සාහ ගන්නවා. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ගිහි කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා කරන ප්‍රධාන දේ තමයි උත්සාහවන්ත භාවය කියන්නේ. අධ්‍යාපනයේ ළමන කාලේ නම් උඹා මහන්සි වෙලා කාලයක් යක කරලා අධ්‍යාපනය ලබන්න ඕන. දැන් අලුතෙන්ම අධ්‍යාපනයේ ප්‍රවණතාවයේ ළමයි උඹා කාලේ ගත කරන අධ්‍යාපනයේ. ඒ අධ්‍යාපනයේ සඳහා කරන කැපවීම ඉතිරි කිරීමක් හැටියට සැලකන්න. දැන් සාමාන්‍ය ඉස්සෙල්ලා නම් ඉබෝ වාගේ දෙක ගන්න. නමුත් දැන් සම්හාරයක්ම නැහැ. ඇතැමිට ප්‍රථම වාගේ දෙකක් ගන්නා ඉන්නවා. මාස්ටර් ඩිග්‍රී දෙකක් ගන්නා ඉන්නවා. පීජී වාගේ දෙකක් ගන්නා ඉන්නවා. දැන් ඒ සැත්තල කියලා දැන් එකක් අරගෙන මරි සැත්තල කියලා තියෙනවා. ඒ නිසා දැන් ડોක්ටරේට් දෙකක් තමයි ඉලංග කරගන්නේ සමහර ඉන්ස්ටිටියුෂන් වලදී. ඒ තාක්ෂේ කරාම යාම වරදක් නෙවෙයි. යන්න පුළුවන් නම් උත්තරීන උත්සාහය දරලා අපේ සැත්තල යන්න. නමුත් ඒ අධ්‍යාපනයේ ඉහළ ක්ලාස්යේ ඊට නොදෙන විදියෙන් සාමාන්‍ය ආධ්‍යාත්මික පැත්ත අමබරව තියාගන්නට සාංශවන්ත වෙන්න ඕන. අපි අර කියනවනේ ගහක යටි වලින් අතු කර වෙන්නේ මර වෙන්නේ පහේ හත් පහේ තැන වෙනවා කියලා. අන්න ඒ වගේ අධ්‍යාපන කටින් ඔබේවා ආර්ථික වශයෙන් අපි යන්නේ සමුදයක් ගමනකොට ඒ ලක්කු දෙහි වටිනාකමක් ලැබෙන්නේ අපේ ළඟේට සමගාමීව ගුණ දහන් තිබුණොත්. එනිසා බුදුහාමුදුරු දේශනා කරනවා ජීවිතය සාර්ථක කරගන්න මේ තියෙන ඕන පරිස්සමක හැටියට උත්සාහ සම්පදාව. අනාගත කෙනෙක් සිටු මාර්ගයට කියන්නේ ඒ වගේ දැඩි උත්සාහයෙන් කටයුතු කරපු බුදුහාමුදුරන් ආනන්දේ ව්‍යාපාරික. විසාමාවක් කියලා කියන්නේ විශේෂයෙන් දව කාලණයට මූලිකත්වයෙන් තිබු කැනැත්තිය. ඇය විවාහ කරනකොට ඇයිද එළ දෙලුම් දහස් ගණන් දාන දෙහෙමිට ලැබෙන්නේ. සේවකයන් රැසක් ඇට ලැබෙන දිනේ සඳහා. හැබැයි කොච්චර සේවක සේවිකාවන් විදියත් විසාමාවම අර සියලුම කටයුතු කරද්දී ඒවසය බලවති. ඇතැමිට එළ දෙනුන්ට කුඩා කටව ලැබෙනකොට කටව ලැබෙන්න මොන අවස්ථාවේ විසාකාම දිගේ සතුන් කැට ආත්මයේ වාස්තන සඳහන් වෙනවා. ධනවත් කෙනෙක් උනත් ඉන්දියාව කියන කියන්නේ ගවයන් සම්පතක් ලැබෙන ඇස්තරකන රට. විසාකාම සමණ්ඩ වල මහ ධනයක් තිබුණට ඒක සේවිකාවක් වක්කිටියට ඒ කටයුතු සමාජයක් සම්ප්‍රයා බලන කටයුතු. ඒ නිසා ඒවා ඇය ඒ සියන්නත් මතරේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ආර්ය ශ්‍රාවකාවක් හැටියට සෝවාන් වෙච්ච කෙනෙක් හැටියට අහිමි කරලා එතන අවස්ථාවකින් සමහර අන්‍යාගමික අය විසාකාර දුස්සවර්ග කියන මෙච්චර වැදගත් විදියට ඉන්නවන කෙනෙක් ඇයි මේ එළ දෙනුම් ඉන්න ගාමඩුව කැවිලා මේ වත්තේ මේ ඇඟිලි ගහන්නේ ඇයි මේ සතුන්ට මෙහෙම මේ ඉස්සත්කාර කරන්නේ ඇයට මේව ගැලපෙන්නේ නැහැ කියලා. ඒ ආස්කාර දෙන්නාකව බොහෝම අභිමානින් ඒවට උත්තර දීලා තියෙනවා. එනිසා බිනදුනි ධනවත් වුණත් ඒ අදාළ කටයුතු කරද්දී මේ හැම දෙයක්ම විශේෂයෙන් ගෙදර සානු බහරය වනතුරින් බහරය අවුත්තේ හැම දෙයක් ගැනම සංවේදීව විමසිලි මතු කිරීම ගැන බුදුදහමෙන් අවධාරණය කළ තියෙනවා. ඔය යන කතා කරේ බිනදුනි උත්සාහ සම්බදා පිළිබඳව. ගුණවත් ජීවිතයක සාර්ථකත්වය සඳහා පිටුපර යුතු කරන අතරින් පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ආරක්ෂ සම්පදා. උත්සාහයෙන් උපයන ධනය නැති නොකර ඒක රැක ගන්නට ඕන ආරක්ෂා කර ගන්නට ඕන. මේක කරලා දෙයක්. කොහොමද විනාශ කරන්නේ? උපයන ධනය විනාශ කරන ආකාර කිහිපයක් තියෙනවා. ඒ කරුණ මේකේ දක්වලා තියෙනවා. කොහොමද විනාශ වෙන්නේ? ඇතැම් විට ගින්නේ විනාශ වෙන්න පුළුවන්. ඇතැම් විට වැස්සින් විනාශ වෙන්න පුළුවන්. ඇතැම් විට හජවලු ආජ සංසද කරන්න පුළුවන්. ඒ වගේම තොරණු ඉදි පැහැර ගන්න පුළුවන්. මෙන්න මේ කරුණු අතර විශේෂයෙන් අවධානය කළ තියෙනවා. ගින්න වැස්ස රාජ සංසද වීම සහ සොර පිළිගැනීම කරුණු. ඇතැම් විට නිසිකාලේ බදු වාදයේ කිව්වේ නැති මොකද? දේශල රාජකාරිය වෙන පුළුවන්. ඒ වගේම දේශල නිසිලක පාලන නොකරනවා නම් ඒ ඇතැම් විට රටේ පවර ගන්න පුළුවන්. එහෙම තමයි පිටියට ඒ සමාන් අත්මාන්තේ මුතිය පුදානේ නිකරුණේ නාස් වෙන තුනේ සමන්ට තියෙන මට්ටමින් ඒ ටික රැක ගන්නට මහන්සි ගන්නට ඕන. දස්වාර්ථ උත්වාර්ථ යසමනු භාවං අනිත් විදෝත්සක් මුකේට කහනන් කියලා ධර්මයේ කාරණයක් විස්තර කරනවා. උපේන ධර්මයේ ධර්මයේ ප්‍රයෝජන දෙකක් තියෙනවා. ඒ තමයි දත්තවාච බුද්ධවාච. ඒ ලබන මේක ධර්මයේ සමාන්තරට අනුභව කරන්න ඕන. අත්තහන්තු කේතිපීනේති. මාතා පිටුන්හන්තු කේතිපීනේති. පුදුදාහරන්තු කේතිපීනේති. ධර්මයේ උපේන කෙනා සමාන් මුලින් පෝෂණය වන්නට ඕන. හොඳට ඒක පරිහරණය කරන්න ඕන. ඒ වගේම සමාන්ගේ සාමියන් සාමී දියණියන් දරුවන්ට ඒක දෙන්නට ඕන නිසි විදියට. සමාන්ගේ දෙමෝපියන් ඒ ධර්මයේ කොටසක්වත් පරිත්‍යාග කරන්න ඕන. ඒ වගේම දානමය වශයෙන් පරිත්‍යාග වශයෙන් දෙයක් අත්හරින්නට ඕන. ඒක තමයි පින්නතුලින් දානෙහි ගන්න නපුරේ ප්‍රයෝජනය. දැන් සමහරක් තමයි කියනවා සමහර විශේෂ ව්‍යාපාරයේ තියෙන අය උවාස් ධනය උපයලා අන්තිම මොහොත වෙනකම් මේ ව්‍යාපාරයක් පත් කරගෙන ඉන්නවා. දරුවන්ට වාසිය කැමර දෙන්නේ. ඇතැම්කට ඒ කුමිනේ සමහරක් හරියට අඳුමක් අතින් හදින්නේ ආහාරපානයක් ගන්න. දැන් සමහර අය ඒ අය දිහා බලලා කියන මොකක් කියලාද? ඒ හරියම ආත්මාර්ථ කාණ්ඩ කියලා කියන නේද? ඇත්තම ආත්මාර්ථ කාණ්ඩය. ඒ ආත්මාර්ථ කාණ්ඩය නෑ. බුදුදහමෙන් හැදෙන පිටුන මතක තියාගන්න ආත්මාර්ථ කාමයේ කියන එක ප්‍රතික්ෂේප කළනේ. අපි දැන් තියෙන ආත්මාර්ථ කාමීත්වයේ නෙවෙයි බුදුදහමෙන් ආත්මාර්ථ කාමී කියලා කියන්නේ. යම් කෙනෙක් ධනවත් කෙනෙක් ආත්මාර්ථ කාමී කියලා කියන්නේ කුමක්ද? ඒක නා සමම්මකට ධනෙයි තෘප්තිමත් වෙනවා. සතුටට පත් වෙනවා. කැම පිළිවෙන්න කරන මාර්ගය යනවා සමට ගන්නවා. ඒ විතරක් නෙවෙයි සමන් ආත්මාර්ථ කාමී නම් සමන් දරුවන්ට පාලකයන්ට හොඳට සලකනවා. සමන් දෙමෝපියන්ට සේවකයන්ට පරිස්සම් කරනවා. අන්න එවැනි කෙනා තමයි සැබෑ ආත්මාර්ථ කාමී කෙනෙක් වෙන්නේ. ඇයි එහෙම කරනකොට තමයි මමන්ට නියම සුවේ තියෙන්නේ. සමහර අය ධර්මය බල බල ඉන්නවා. ධර්මය ගැන පිටහිට ඉන්න කෙනෙක් එකමිට සැපරේදී දන් දීලා කියනවා ඒ දන් දීපු ඇත්තන් දන් දීලා පසුව සතුට නොවීමේ ආදීනව විදියට ඒ ඇයට අස්ති සුඛය තියෙනවා නමුත් භෝග සුඛය නැහැ. හොඳට මට තේරුණා. අස්ති සුඛයයි භෝග සුඛයයි කියන දෙක. අස්ති සුඛය කියන්නේ යමක් තියෙන බව. භෝග සුඛය කියන්නේ අනුභව කිරීමෙන් ලබන සුවය. දානෙ කියන හැම දිනකටම පිටුතු භෝග සුවේ නැහැ. ඒ වගේම භෝග සුවේ දින හැම දිනකටම අත්‍යන්ත සුවයක් නැහැ. අත්‍යන්ත සුවේ කියන්නේ යමක් ඇති බව. යමක් තිබුණයි කියන මනියම සුඛිය ලැබෙන්නේ නැහැ. ඒ සියලු ධර්මයන් පරිහරණය කරන්න සමන්ත පරිභෝග කරන තරම් විනක් සමන්ත තියෙන්න ඕන. ඒ නිසා ලැබෙන තියෙන ධර්මයන් නිත්‍යාකාරයට පරිහරණය කරන්නට ඕන. එනිසා උත්ථාන සංස්කදාවෙන් උපයාගත් වස්තුව මෙහෙදි මේ කියන්නේ ආරක්ෂා කරගන්න ඕන කියලා කියන්නේ විශේෂයෙන්ම නාස්ති වෙන දේවල් වලින් වරක් ගන්නට ඕන ඒ තමයි සමන්ත ජීවිතෙන් වැස්සෙන් සතුරන්ගෙන් රාජ්‍යයෙන් කියන පුළුවන් ඇතැම්මට රාජසංකල්පවල විදිහට තමයි ආරක්ෂා කරගන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම අය පිළිතුරු තවත් කාරණයක් මේ සූත්‍රයේ මාතෘකාවට කියලා කියනවා අපාය මොකදින කාරණය. උපයාගත්තු ධනිය නාස්ති වෙන සමහරවන් අතරක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි කිත්ති දුක්ඛ, සුරා දුක්ඛ, අක්ඛ දුක්ඛ කියන කාරණා. යම් කෙනෙක් තමගේ දුරස්ත ජීවිතයේ ඉක්මවලා යන විදිහට කාමභෝගී ජීවිතයක කිතුනොත් අන්න එවැනි කෙනාට පින්නතුනි මේ ලබපු ධනය නාස්ති වෙන එක කාරණයක් වෙනවා. එනිසා තමන් ලබලා තියෙන කාමභෝගී ජීවිතය කිසියම් තික්ෂණයක් මත ඉඳගෙන ඒ තෘප්තිමත් ළඟට වන ඒ සීමා ඉක්මවමින් තමන්ගේ ධනය පරිහරණය විනාශ කරනවා. ඊළඟට සුරා දුක්ඛ. සුරා දුක්ඛ කියලා කියන්නේ පිළිතුරු සුරාවට රාමෙර හානියට තියෙන විචාරතාව. මේකත් නොකරිත දෙයක් ඇටියට අපාය මුඛයක් ඇටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟ කාරණේ තමයි අක්ඛ දුක්ඛ කියන කාරණේ. අක්ක දුක්ඛ අක්ක කියන්නේ සෝතුවට කියන ආකාරය. ඊළඟට අසත් කුලස මිතුරන්ගේ මාත්‍රය. ඔන්න කර්ම හතර. අක්ක දුක්ඛ, සුරා දුක්ඛ, ඉච්ඡි දුක්ඛ, ඒ වගේම අසත් කුලස ආශ්‍රය කියන මෙන්න මේ කර්ම හතර. කොච්චර ගන්නේ තිබුණත් මෙන්න මේ කර්ම හතරට සීමාන්තික විදිහට කිසියම් කෙනෙක් පෙළඹුණොත් විඳුනේ ඒක නම් හරියට වතුර ජලාශයකට එක පැත්තකින් වතුර එනකොට අර කිතුරු හතරකින් වතුර පිට වෙනා වගේ දෙයක් කියලා කියනවා. වතුරෙන් එක දොරටුවක් තියෙනවා. එක දොරටුවකින් වතුර එනකොට දොරටු හතරක් මෙහි ඇරලා තියෙනවා. මොකද වෙන්නේ? අර ලැබෙනවට වඩා වේගෙන් වීරකරා කියලා කනකටි සමන්ත මහමගර බසිනට සිද වෙනවා. එනිසා මේවා අපහාය මොකෙනටියට දඟෙන් පිරිහෙන මොකද කියක් දොරටු විතරක් නෙවෙයි මරණින් මන්තේ දුගතිගාමී වීම දොරටු හතරක් හැටියට මේ කරුණ හතර සඳහන් කරනවා. පිටතුනි ගෘහස්ත ජීවිතයක් අපර කරගෙන මෙලව ජීවිතය වඩාත්ම අර්ථ සම්පන්න වෙන්නේ මේ කරුණ හතර බුදුහාමුදුරුවෝ අපට දේශනා කරා. පළවෙනි කාරණය බුද්ධාන සම්ප්‍රදාවල ජීවනි කාරණය දෙවෙනි කාරණය ආර්ථ සම්පදාව තුන්වෙනි කාරණය කල්යාණ මිත්‍රතාවින කාරණය පිටුතුන් අපේ ජීවිතය සාර්ථක කරගන්න ආර්ථික ජීවිතය හෝ ලෞකික ජීවිතය හෝ ආධ්‍යාත්මික ජීවිතය හෝ අධ්‍යාත්මික වශයෙන් හෝ කිසියම් කෙනෙකුගේ ජීවිතය සාර්ථක කර ගැනීමේදී බලපාන ප්‍රධානම සාධකයක් ලෙස සැලකන්නේ යහපත් මිතුරන්ගේ ආශ්‍රයයි. දින ආනන්ද මාත්‍රෝතුතු ආනන්ද දේශනා කරනවා. බුදු මාත්‍රෙන්නට එක්තරා කාරණයක් වැටෙනවා. මොකද කාරණේ? බ්‍රහ්මචාරී ජීවිතය සඵල කර ගැනීමට මේ ජීවිතේ භාගයක්ම විවහල් වන්න කාරණේ තමයි කල්යාණ මිත්‍රත්වය කියලා මට වැටෙනවා කියන්නේ. ඉස්ලාම් කෙනෙකුගේ සතුන් බබතර සඵල කර ගැනීමට හේතුන කර්මවලින් භාග්‍යාත්ම හේතු වන්නේ කල්යාණ මිත්‍රත්වය කියලා මම වැටෙනවා කියලා. බුදුහාමුදුරුවෝ මොකද දේශනා කළේ? ඔව් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මාහේවන්නානන්ද සකල දේවිකම් බ්‍රහ්මචර්යයන් යෙදන් කල්යාණ මිත්‍රතා කල්යාණ සහායකා කියලා. ආනන්ද කියන්නේ තමයි භාග්‍යාත්ම නෙවෙයි මුළු සමස්ත බ්‍රහ්මචාරී සතුන් දීමා දවාදා කරන්නේ කල්‍යාණ මිත්‍රත්වයේ කියන සාධකය මත කියලා. ඒ ආධ්‍යාත්මික ජීවිතය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළ කාරණේ. ඒ විතරක් නෙවෙයි බුදුන් අපට අපේ ඉදිරියට ජීවිතය සඵල කර ගන්න ඕන නිතරම අවධානය කළ යුතු කරුණක් තමයි. සිල්වත් ශ්‍රද්ධාවන්ත ත්‍යාගශීලී නුවණැති අය අපට වඩා ගුණයෙන් වැඩි අය නිතර ඇසුරු කරන්න ඕන. ඒ අය ඇතැම් විට සමර්ථවට අවශ්‍යම අඩු වෙන්න පුළුවන්. වයිසෙන් අඩුනත් එය ගුණ බෝධාය. ඒ නිසා පින්නතිනේ සමන්ත වටා ගුණයෙන් වැඩි අය නිතර ඇසුරු කරන්න ඕන. ඇතැම් විට සමීප ආශ්‍රය කරන්න බැරි නම් ඒ ඇගේ ජීවිත සඵල කරගත්තු අවවාද අනුශාසනා දේශන මගින් හෝ ලේඛනය මගින් අපට අහන්නට දකින්නට ලැබෙනවා. අන්න ඒ කරුණු අපෙන් ආදර්ශයට ගන්නට ඕන. සමහර සම්පින්නතුනි ලේඛකයන් වගේ අය නම් අවුරුදු 60 කියන පස්සේ ලියපු ග්‍රන්ථ තියෙනවා. ඇතැම් විට ඒ ඇගේ සමස්ත ජීවිතයේ මාර්ගයෙන් සමුදාය මේ පොත්පත් වලින් පළ වෙනවා. ඇතැම් විට අවුරුදු 20ක 30ක කෙනෙක් ඒ පොතක් කියුවොතින් අර අවුරුදු 60ක 70ක ජීවිත පරිඥානීය ඉතාම අඩු වයසකින් සමන්ත දකින්න පුළුවන්. දැක ගන්න පුළුවන්ක් ඉන්න පුළුවන්. අධ්‍යාපනික ක්ෂේත්‍රයේ කෙනෙක් නම් ඉහළ උපාධි කරපු ආචාර්ය උපාධියකට පිළිතුරු පාඩකාරී කරපු විතර පරීක්ෂණ නිබන්ධ 10ක් විතර කියවති. ආචාර්ය උපාධි 10ක විතර නිබන්ධ කියවති. ආචාර්ය උපාධි 10ක් 20ක් ලැබුව කෙනෙකුට තියෙන දැනුම සමාන කරලා බලන්න පුළුවන්. අන්න ඒ වගේ ඉගෙන කාර්යයකට අපිට මෙන්න ඕන අවස්ථාවක ඉගෙනම කාර්යයකට ආධ්‍යාත්මික මට්ටමේ යන්න පුළුවන්. ඉගෙනම සුසුකවන්න හිතවයි අපි මේ ලෝකෙ නිවිපදලා ඉන්නේ. ඇතැම් විට පිළිතුරු දෙන්නේ අවස්ථාව අපට විවරණය කරන්නේ අවුරුදු 10 වෙන්න පුළුවන්, 20 වෙන්න පුළුවන්, 40 වෙන්න පුළුවන්, 60 වෙන්න පුළුවන්, 80 වෙන්න පුළුවන්, අවුරුදු 120 වෙන්න පුළුවන්. එම ආතගෙන ආතරගෙන කියලා ගන්න අවුරුදු 120 මහානයි. එතෙක් සිඟා යන්නේ කිවි. මහාන වුණා මහාන වෙලා අප්‍රමාදීව ගුණධාන් කෙරුවා නතරුනේ රහත් වෙලා. පින්නතුනේ උපතින මහා බැලන්ස් සත්‍යයක් ඇතුවා මේ සත්‍යෙත් මෙරට එන්නේ. සතර අනාත්මස් කාර්යයක් කරපු මහා ගුණ සමුදාය ඇතුවා මේ ඉන්නේ. නමුත් ඒ නායක පින්නතුනේ ඉතිරිතර කල්යාණ මිත්‍රයන්ගේ ඇතරන් වලදී මිනිසා අර ගුරුවරයාම කැඳවිල තියෙනවා. හරියට ඇහිල උදා වෙන කලින් නොපිපී තියෙන මාළුවයි. ඒ සූර්යාලෝකේ ලැබුණු ගමන් සමහර විචිත වෙනවා. ඇතැම් විට නෙළුම් මලක් මහනෙල් වගේ මලක් නම් මහනෙල් මලක් කඩලගෙනත් තිබ්බත් අද විචිත වෙන මල හෙට කඩලගෙනම තිබුණා නිකන් පොළොව උඩ තියලා තිබුණා වතුර නැති වුණා. උදෑසන කියලා උදාහරණයක් එක්කම මාත පිටෙනවා. මොකද අර දුරුපන් යන්නත් උඹ ලබාගෙන තියෙන්නේ කල්යාණ මිත්‍රාත්‍රේ නැවති ප්‍රධාන සාධක ලැබෙන විතරයි තියෙන්නේ. ඒ සාධක ලැබෙනකොටම තමන්ගේ ජීවිතය සම්පූර්ණ විකසිත වෙලා දැනට වේගයෙන් ඉහළ කඩයකට තමා ගුණධාමයෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා. මෙන්න මේ සාධකනතරින් කල්යාණ මිත්‍රාත්‍රේ කියන සාධකයේ ඉතාම වැදගත් කරුණක් ඇටියට බුදුදහමෙන් සැලකෙනවා. ආර්ථිකයේ දිනුවේ සැදැහැ මාර්ගයෙන් ආර්ථිකයේ දිනුවේ සැපර දැක ගන්න පුළුවන්. විවිධ මාර්ගවලින් ඒවත් විවිධ අංශවලින් සංගීතයේ හෝ වේවා, කලාව හෝ වේවා, ජනමාධ්‍ය හෝ වේවා, විවිධ අංශවලින් ඉදිරියට තමන්ගේ ගුණධම් දිනු කරපු හැකියාවන් වර්ධනය කරගත් වගේ ආදර්ශ ආශ්‍රය අපේ ජීවිතවලට ලැබෙනවා නම් විනතුනේ අපේ ජීවිත වඩාත්ම උසස්මන්ටමට නැත් කරගන්නට ඒක අපට හේතුවක් වෙනවා. ඒ නිසා පින්නතුනි ධනෙ ඉපයීම උත්සාහය සහ ඒක රැක ගැනීම විතරක් නෙවෙයි බුදුදහමේ ඉලක්කය. ඒ ඉලක්කෙ ඉක්මවල පිළිපෝ කල්යාණ මිත්‍රත්වයේ නැති සාධකයක් සමාන අවශ්‍ය වෙනවා. ඒ කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය මත තමයි මේ ධනෙ වඩාත්ම අර්ථ සම්පන්න දෙයක් නැහැ ලෙස කරගන්නේ. බුදුම ආමරණ කාලෙදී අනාත්මෙ නිගිටිතුමා මුලින්මහුට සඳහන් කළේ සුදස්ස කියලා. මේ සුදස්ස දවසක් තමයි ඥාතිවරයෙනි ගෙදරකට ගියා. ගිහින් ආත්මාරේ මොකද දැක්කා? ඒ ගෙදර ඥාතිින් ගෙදර මේ සුදස්ස කියහම බොහොම ඉස්සරහට වෙල පිළිගගෙන බොහොම කෑමගේ මාර්ගය දීලා බොහොම සංග්‍රහ කරනවා. නමුත් මෙදා කියපු ආත්මාරේදී මේ සුදස්ස සුදස්සට හිම සැලකිලි ලැබුණේ ඒ විතර ලොකු වෙන කටුට්ටා ලොකු කටුට්ටකට මේ නගර සම්පූර්ණ වෙනවා. ආරංචිවල වරණකට මොකද මේ පිට දවසේ දානයක් වෙනවා. බුද්ධ ප්‍රප මහා සංඝයා තමගේ ජීවිතේට වඩා හොල දානයක් වෙනවා. මෙන්න මේක ආරංචි වුණා සුදස්සට. මේක පිටින් හොදාගත්තා. දැන් අපි කැටන් විට අපේ ගෙවදල දාන පින්කම් බණ පින්කම් තියෙනකොට ගෙදරට ඥාතිවරයෙක් ආවොත් අපි මේ අර පින්කම් කියන ඥාතිසංගය කරන්නේ. නමුත් බලන්න මේ සුදස්ස කියන්නේ ඒකාන්තයේ ප්‍රකට කෙනෙක්, මහා ධනවත් කෙනෙක්, පරිත්‍යාගශීලී කෙනෙක්. එවැනි මහා ශීලියක් සහිතවලට කියන කෙනෙක් වුණාම මේ ගෙදරට ගියාම ඇත්තට වෙනද වගේ කැලේ ලැබුණ නැහැ. නොසලකයි කියන්නේ. නමුත් ඊට වඩා ගෙදර ප්‍රමුඛස්ථානයේ වුණි. අර එදිනෙක දවසක් සිදුවන දානය කරනවා. මේ දේ පිළිතුනේ බුද්ධත්වයට පස්සේ මහාට ලැබුණේ සුදස්සට එදාට මම මිතුරානි. ඒ ප්‍රකාශ ලැබී මම සමගම බොහෝ විචිත වෙලා යමුගේ සතරම් වාසය බුදුරේ දකින්නට ඒ බුදුරේගේ අක්‍ර ගුණස්ත උපසපාස්ක වෙන්නට ගුණධම් පුරාගෙන අප මේ සුදස්සට පිහිටුනි. අර හිත වෙන දවසේදී බුදුහාමුදුර මේ දෙදට දාන දෙන්න කලින් උන්වහන්සේ මුණගැහෙන කරාම ඕන තමයි සුදස්ස කිසිදී යන්නේ. ඔව් රාත්‍රියේ දෙවන ඥාන්කේදීම බුදුහාමුදුර හමුවෙන කීයට කතා බහ කළා. බලනා මිත්‍රාගේ ආශ්‍රේය නිසා ලැබෙන්න ප්‍රතිලාභයි. ඒ වගේම මේ පිටත මහල පිරන මේක කලින් කාර්ත්‍ය බුදුරජාණන් වහන්සේගේ කාලේ ගති කාර්යයන්ගේ මිත්‍රා හා ජෝති මාර්ගයේ මිත්‍රා. කාර්ත්‍ය බුදුරජාණන් වහන්සේගේ කාලේ ගති කාර්ය කියලා කියන්නේ පිටුනේ අනාගතයේදී ගෙදර දෙමෝපියන් පෝෂණය කරමින් සිටිය කෙනෙක්. ගතිකාරක ආශ්‍රය සිටියා ජෝතිපාල කියලා. ගතිකාර කල්පනා කරන සමගදී ජෝතිපාල කියන මිත්‍රයා කොහොම හරි බුදුහාමතුර කෙනෙක් කන්නේ මෝරත් මේ බුදුහාමතුරගේ ධර්මයන්ට අවස්ථාවකට ඕනේ කියලා කල්පනා කරා. විවිධ අවස්ථාවල උත්සාහ කරන්නේ ගතිකාර නම් උත්සාහයෙන් යාතුණ. අවසානයේදී ගතිකාර උපස්තන කෙරෙව්වා. කාශ්‍යප පුත්‍රයන් වහන්සේ වැඩ සිටි විහාරස්ථානයේ සමීපයේ ගඟක් තිබුණා. අපි ඒ ගඟට නාන්නේ අනුගිර යෝජනාවක් කරා. ගඟට නාන්නේ නිසා නාන යෝජනාවට පස්සේ ගොඩනැගිලි පස්සේ දැන් මේ ගතිකාර පොරකලේ අමගේ යාළුව විජේත්ගේ නගරය. අදගෙන කිව්වා බොහොම සැරෙන් කතා කරලා දැන් අපි යමු උදාහරණ කමෙන් කියලා. දැන් මේ අනාගතයේ මේ යාළුවා අනාගතයේ යාළුවෝ මොකෙක් කියලා කියන පැනකට ගැටුල දැන් මේ කියන්නේ. එත්තටින් අල්ලගත්තා. ඊට පස්සේ මේ යාළුවා කල්පනා කළා මගේ මිත්‍රේ මට කවදාවත් නරක දෙයක් කියලාද? මෙච්චරම මට මේ උනන්දු කරවන්නේ මොකක්ද අත්‍යවශ්‍යයක් තියෙනවද කියලා අහන දැන් එත්තටින් අසගෙන මම ඉන්නා කියලා. දැන් එකම කාශ්‍යප බුදුමහාරෝ හම්බෙන්න කියලා. ගිහිල්ලා කියන තුනේ මොකද උනේ? බණ අහලා දැන් යාළුවා ගතිකාර සමග අන්ද දෙමෝපියන් කියා දෙමෝපියන් පෝෂණය කරන්න ඕන නිසා ਉਹ මහත්මේ නැහැ. නමුත් ජෝතිපාලක යාළුවා පස්සේ ගියා යාළුවා කලින් ඉහිපු යාළුවට සරණ ඉස්සරහට ගියා. ජෝතිපාලක ඉන්නතුනි මහානාම. මහානාම විතරක් නෙවෙයි. මේ ඉස්සර තියෙනතුනි අතර ඉතාම පුරණම් සම්පූර්ණ කරගෙන අප්පු කියලා කියන ජෝතිපාලක කියන්නේ. නිකන් කියන්නේ නෙවෙයි. වෙනත් විදිහකින් කියනවා කවුද? ඔව් අපි මේ අපි මේ අද සරණ ගිහිලා ඉන්නේ. වර්තමානයේ ජීවත් වන අපේ ශාස්ත්‍රවරයා ගෞතම බුදුහාමුදුරේ පින්නතුනි එදා ජෝතිපාලවක් නිකිදී. එදා මහා නෙලා නිය සිරුර ලබා ගන්නවා. ඔව් මාර්ගවල ලැබුවේ නැහැ අනාගතයේ තුන්දෙන නිසා. නමුත් සාහිල් වහන්සේ කෙනෙක් ඇවිල්ලා නිය සිරුර ලබාගෙන ගුණධර්ම සම්පූර්ණ කළා. එදා කාශ්‍යප බුදුහාමුදුරේ පාතනි. බලන්න පින්නතුනි සතර සාරසංකේ පරිවර්තනයක් දරුම් පුරා වෙනවා කියන්නේ එනකොට බුදුවරෙන් ඊළඟට එක්කන් යාත් මෙච්චර මහන්සුනා නම් අපි ගැන කවර කතාද? ඒ නිසා ඇතැම් විට පින්නතුනි අපි සතර ගුණධම් පුරාගෙන ඉඳ කියන හැබැයිම වැටිට තියෙන යන්න ආගමකට. නමුත් කල්‍යාණ මිත්‍රත්වයේ කියන සාධකේ යන්ති අවස්ථාවක් ඉක්මතු නොදී අර වැටිට තියෙන සියලුම දේවල් ඉවර වෙලා අර කුසලයේ ඉක්මතු වෙනවා. අඟුලිමාල බලන්න. අඟුලිමාල පින්නසිරි වැඩ දෙවිස්ත්‍යාන්ගේ මග පැතිම නිසා මහා මිනිස් ඝාතනයකට නැඹුරෙන්න කිසි. අඟුලිමාල අක්ෂර ධර්මවත් පින්නසිරි ඔහු මේ කටයුත්තට පෙනුනේ නැහැ. අඟුලිමාලේට කරේ ගුරුවරයාට තියෙන ගෞරවය නිසා ගුරු පුජාවක් කළේ නැහැ. අඟුලිමාල අක්ෂර සත්‍යයන් ඝාතනය කරන් පිළිතුරු මොන්නේ මතක තියාගන්න. අඟුලිමාල අසතුටුෙක් නෙවෙයි. නමුත් දේවදත්ත කිසිම කෙනෙක් නැරුවෙන්නේ නැහැ. නමුත් අඟුලි දේවදත්ත අසත්පුරුෂෙක්. ඒ නිසා තමයි දේවදත්තගේ ආනතර කර්ම දෙකක් සිදුවුණා. දේවදත්තගේ ආනතර කර්ම දෙකක් සිදුවුණා. නමුත් අඟුලි මාළ මිනිසුන් දහස් ගණන් ඝාතනය කරත් ඔහුගේ අතින් ආනතර කර්මයක් සිදුුනේ නැහැ. ඔහු අසත්පුරුෂෙක් නෙවෙයි. ඔහු සත්පුරුෂ කෙනෙක්. වැරදි මිත්‍රයන්ගේ අසත්පුරුෂ ආශ්‍රයන්ගේ බලපෑම මත නොමකට යොමු වෙච්ච කෙනෙක් නමුත් ඒ තුළින්ගේ ගුණධර්මක ඕකටුනේ නැහැ. ඔහුගේ අතීතයේ පුරණ ලද ගුණධර්ම ඉක්මතු වෙලා බුදුරජාණන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයෙන් අර පැණි වෙලදී මෙච්ච ගුණධර්ම කිසි සතුට කරගත්තා. මෙන්න මේ ආකාරයට පිළිතුමි ප්‍රාඥා ගැන බුදුදහමේ සඳහන් වෙනවා. බුදුහාමුදුර සමහර අය පිළිතුමි අපාගත වෙන ඔන්න මෙන්න තිබෙච්චි. කීයට පිළිත වෙලා තියෙනවා. මට කොම් දෙවන්නේ ඒ වගේම සත් සමානවද මේ වගේ හරණාසන්න වෙලා ඔන්න වෙන්න සුභතිගාමී වෙන්න කියන බුදුහාමුදුරු කීිට වෙලා යන්න සුභතිගාමී කරා. ඒ විතරක් නෙවෙයි මහා කාන්ත මහාමුදුරු මුගලන් හාමුදුරු අදුරුද හාමුදුරු සරුත් හාමුදුරු වගේ අය මේ තුනේ නිතරම දීයන් කෙරෙහි බලවත් කරුණාවේ කටයුතු කරගන්නා. ඇතැම් විට දුගී අය ඉන්න වීදිවල පිට පාසෙ වැඩම කරලා මරණාසන්න වෙලාවේ ගිනියස් වලට පින්න පාස් වැඩම කරලා ඒ ඇයිගේ දානෙ පිළි අරගෙන ඒ ඇයි 35 දරලා ඒ අත්දැකීම් ගානින් කරවන්න තමයි. කරත්තගෙන ධර්මය සඳහන් වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයන්ගේ බලයෙන් පිනතුනි අපේ ජීවිතේ මහත් වූ ආරෝග්‍යයක් වෙනවා. ඇතැම් විට පිනතුනි අපට වඩා ප්‍රධානමයේ කියන අය ඒ ලක්ෂණයක් තමයි ටිකක් ආඩම්බර ගැතියක් තියෙනවා. ඒක තමයි ලක්ෂණය. දැන් අපි කියන ආඩම්බර ගැතියට වඩා වෙන එකපාරකට ළඟාවෙන්න බෑ. ඒක තමයි ලක්ෂණය. නමුත් අපි මේ අවස්ථාවේදී කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. බොහෝ දෙනෙකුට වර්තමානයේ තියෙන දේ තමයි පිනතුනි කල්යාණ මිත්‍රයෙක් වුණ ගමනම මෙයා කල්යාණ මිත්‍රයෙක් කියලා හඳුනා ගන්නවත් බැරි කමෙන්ටි. මේක තමයි ලොකුම අවස්ථාව වෙන්නේ. අපි හැම තිස්සම මස්තරලම ප්‍රාර්ථනාවක් කරනවා. මොකද ප්‍රාර්ථනාව? ඉමිනා පුණ්‍ය කර්මේන මාමේ බාර සමාදමෝ සතන් සමාදමෝ හෝතු යාව නිපාන කට්ටිය. මේ පින්කමයේ පිළිමත නිවන දක්වා කල්යාණ මිත්‍රයන් ලැබේවා, කල්යාණ මිත්‍රයන්ගේ අස්ථාපනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් බැරිදාන් කල්යාණ මිත්‍රයේ කමර මොකද කරන්නේ? අපි ගණන් ගන්න ඕනේ. කල්යාණ මිත්‍රයේ ආවාදයන් දුන්නා අපි සලකන්නේවත් නැහැ. ඒ විතරක් නෙවෙයි කල්යාණ මිත්‍රයෙක් කියලා අපට හිතෙනවත් නැහැ. නමුත් උදහාස් දීගන් කර ප්‍රාර්ථනා කරනවා. අනේ මට කල්යාණ මිත්‍ර ලැබේවා, ලැබේවා කියලා කියනපනේ මේ අපිට අපේ කල්‍යාණ මිත්‍රයන් සමග ලැබිලා තියෙන්නේ. එතනකට හඳුනා ගන්න බැහැ කල්‍යාණ මිත්‍රයෙක් කියලා. කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න නම් අනිත් කෙනා ළඟට යන ගුණයක් තියෙන්න ඕන. අනිත් කෙනා දක්වන්න ඕන කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න. එන්නේ විතරම අනිත්ට බලන්න කැ කරන්නේ කල්‍යාණ මිත්‍රය. ඉහතට තමයි ලක්ෂණ වැඩි හොඳ කියන්නේ. ඒ කියන්නේ කෙනෙක් අනිත් කෙනා හඳුනාකට ගන්න මේ සහයෙ තියෙන්නේ. නිතරම අපේ සියොම් සියොම් අදුවක් ගන්න අපිට ඒක තමයි මහානතන වෙන්නේ. ඒ දෙන්නේ අපි මදමකට ගන්න නම් අපි අපේ තියෙන මාර්ගය නිසා අපේ තියෙන වෙන වෙන සුසුම්පන් ටිකක් අපි ඔළුවේ තියාගෙන ඉන්නේ නැහැ. අපට මේ පුත්‍රයාට සමීප වෙන්න බැරි කමක් තියෙනවා. ඒ නිසා අපි නෙමෙයි පුත්‍රයාට එක සමීප වෙනවා නම් සමීප වෙන්න ඕන. බඩු පාන්ට පිළිබඳවන් රූපේ නිසාවන් වෙනත් දැන කටන නිසාවත් නෙමෙයි. අපි යමෙකුට ළඟා වෙනවා නම් සමීප වෙනවා නම් සමීප වෙන්න ඕනේ ධර්මයන් එක්ක, ගුණ ධර්මයන් එක්ක. අන්න ඒක තමයි අපි අනුනවත් බැඳෙන්න ඕන දෙය. අපි රූපේ නිසා පැතිර විදියෝ දික්ිනකොට ඒ කෙනාගේ රූපේ වෙනස් වෙනකොට අර කෙන බැඳියෝ නැති වෙනවා. අපි කෙනෙකුට බැඳෙන්නේ ඒකු කියලා කියන ධර්මස්කම නිසා නම් ධර්මයේ පරිහිනකොට අපි ඒකු කියන කයින් වෙනවා. අපි කෙනෙකුට බැඳෙන්නේ කෙනෙක්ගේ කඩන්න නිසා නම් කෙනෙක්ගේ ඉරියව් නිසා නම් ඒ කඩමඩ ඒ ඉරියව් වෙනස් වෙනකොට අර කියන බැඳීම අපි අයින් වෙනවා. ඒවත් වෙනවා. නමුත් අපි කල්යාණ මිත්‍රයෙකුට බැඳෙන්න පින්නතුනි රූප සම්පත්‍ය නිසාව, ධනෙ නිසාව, බඩ පහට නිසාව, කඩමඩ නිසාව, ජනප්‍රියත්වය නිසාවත් නෙවෙයි. අපි බැඳෙන්නේ ධර්මය හරහායි, ධර්මයේ තමයි අපේ තියෙන බැඳීම. අන්න ඒ බැඳීමෙන් බැඳෙන්න යහරුවන් පින්නතුනි ඒ බන්ධනය නිසා අපි යහළුවන් සමග නිවන් මාර්ගයේ අපි ගමන් කරන එකට ඇතැම් වෙල සතර බොහෝ කාලයක් අපිත් එක්ක ඒ වගේ එකතාවු මිත්‍රයන් ඉන්නවා. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සම්බුද්ධත්වයට පත් වෙනකොට පිළිගෙන නික්මනකොට කවුද උන්වහන්සේට සිවුරු පිළිකර දුන්නේ? කවුද සිවුරු පිළිකර දුන්නේ? අය පොඩි කාලේ දහම් පාසල ඉගෙනගෙන තියෙනවා නේ. සිද්ධාර්ථ කාමකතුමා පැවිදි වෙද්දී සිවුරු පිළිකර පූජා කරේ හිස්තනාතිය. කවුද? ගටිකාරය, ගටිකාර මහා බ්‍රහ්මයාය. කවුද මේ ගටිකාරය? එදා අර කෙස්සැටේ මඩගෙන ගිහින් යාළුවමයි. දැන් කොහෙද ඉන්නේ? දැන් බඹලෝ ඉන්නේ. ඒ යහළුව තමයි රූපාකර බඹලෝ ඉන්නේ මේ අනාගතයේ ගටිකාර යහළුවා තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ ආවර්තේ හැටියට එදා පැවිදෙනකොට පින්නතුනි සිවුරු පිළිකර අරන් ආවා. යහළුවට උදව් කරන්න. ඒ විතරක් නෙවෙයි බලන්නේ බුදුහාමුදුර බුද්ධත්වයට පත් වෙලා බොහෝ අවස්ථාවලදී මේ ගැටේ කාරණාව කැවිද කියලා බුදුහාම වෙන්නේ. එදා අපි එකට එක සම්බුද්ධ ශාස්ත්‍රයේ යහළුවන් වෙලා අපි ගුණ දහම් පුරුදු වෙන්නේ නේද කියලා කියපු සූත්‍ර 30 ක්ම ධර්මයේ සඳහන් වෙනවා. සම්මුදිනි පහල ආදි ග්‍රන්ථ බලන්න පිළිතුරු මේ එකට එන යහළුවන් වෙලා ලක්ෂණ මේක. බොහෝ කාලයක් මෙයන්ට එකට යනවා. එකට කි යන්නුනේ ගුණ දහමත් එක්ක යන්නේ. ගුණ දහමෙන් කියන යාළුවාගේම සමාය වෙන තුනේ අනිත් පැත්තේ යාළුවා වෙනවා. එකටම යන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවකදී උන්වහන්සේ සඳහන් කරන විජ්ජකූට පර්වතයේ දෙස පෙන්වන විස්මුණ කියනවා මහණෙනි බලන්න අර විජ්ජකූට පර්වතයේ දෙස බලන්න විජ්ජකූට පර්වතයේ අර සාරිපුත්තු ඉන්නවා සාරිපුත්තු සමග 150ක පිරිසක් සක්මන් කරමින් ඉන්නේ බලන්න සාරිපුත්තු සමග මේ සක්මන් කරමින් ඉන්නේ කවුද ප්‍රඥාවාදීන ප්‍රඥාවන්ත පිරිස බලන්න 250 දෙනා සාරිපුත්තුන් එක්ක සක්මන් කරනවා කියන්නේ ඉරක් සඳහන් කරන මහණෙනි බලන්න මොග්ගල්ලා මොග්ගල්ලා දෙක බලන්න අර මොග්ගලොත් එක්ක සක්මන් කරන කාපු පිටිස බලන්න ඉරිදිපරේ ආගෙන පිටිස මොග්ගලන් කියන සමග අර සක්මන් කරන්නේ බලන්න කියලා මහණෙනි බලන්න මහා කාශ්‍යප මහා කාශ්‍යපත් සමග 250 පිටිසක් කරේ ඉන්න හැටි බලන්න මහා කාශ්‍යපත් සමග සක්මන් කරන පිටිස දුතාංගකාරී පිටිස සක්මන් කරන්නේ බලන්න මහණෙනි බලන්න අර අනුරුද්ධ දෙස අනුරුද්ධත් එක්කම සම්මන් කරන අවිඥාණාදී පිටිස දෙස බලන්න කියලා සනාහ කරනවා. ඊළඟට කියන මහණෙනි බලන අර පාමි දේවදත්තත් ඔය අතර ඉන්නවා. දේවදත්තත් එක්කත් දේවදත්තගේ තියෙන ලක්ෂණ වෙන 250ක පිටිසක් සම්මන් කරන්නයි බලන්න කියලා සනාහ කරනවා. ඒ සමගාමී ලක්ෂණ තියෙන පිටුනේ සමගාමීව බොහෝ කරලා එකට යන ලක්ෂණයක් තියෙනවා. දැන් සමහර නිවෙන්තර මේ ලක්ෂණ දකින්න පුළුවන්. සමහර අම්මල තාත්තල කිම්මත් නම් ඒ දරුවම කිම්මත් දරුවමයි නෙවෙයි. හොඳ ජීවිතෝගි සම්පත්තිය තියෙන, රූප සම්පත්තිය තියෙන, ප්‍රඥාව තියෙන අය තමයි ඉන්නේ. ඒ වගේම සමහර නිවෙස් දෙන්නවා කියයි දැක්කට පස්සේ කියනවා සුභතිය ළඟල තියෙන මහ පිණිදී. නමුත් තියස්සේ යන්නේ මපුතකල හේතුවෙන් නියයි දුර්වර්ණයි, ලෙඩදු බහුලයි, හටිරතු අතගහන හටිරතු අසාර්ථකයි. ඒ වගේ සිස්සක් සමහර අයන එක සමාන පවුලවල සමාන ලක්ෂණ වලින් යුක්තයි. මේ එකට සමාන ලක්ෂණ තියෙන අය සමානව බොහෝ දුරක් එකට යන ගතියක් තියෙනවා. අර බස්සේ යනකොට එක එක බස් වලින් එක එක කට්ටියනේ. එක එක සුබෝගෝ මේ මට්ටම අර මේ බස් වල යන බොහෝ එක මට්ටම වල සමාන ලක්ෂණ තමයි යන්නේ. හැබැයි අතර වෙනස් කැක් තියෙනවා. සාමාන්‍ය ලක්ෂණය තමයි එක ලක්ෂණ තියෙන අය එකට එන්නේ. එක පාට පුරුල්ලෝ එක පාට මාළු එකට ඉන්නවා කියලා කියන්නේ. ඒ වගේ සතරක් යනකොට එක ලක්ෂණ තියෙන අය සමීපව යන්නේ අතර කල්‍යාණ මිත්‍රයන්වත් මේ බැඳෙන්නේ නැහැ කියනதෙනි බොහෝ කලක් එකට යනවා හැබැයි මේ කල්‍යාණ මිත්‍රයන් වෙනතනි ලෝකයට පිටිට වෙනවා ලෝකෙට පිටිට වෙන්න කිහිල්ල බැ කල්‍යාණ මිත්‍රයන් අනිත්‍ය නිසා තමන්ගේ ගුණධම් නැති කරගන්නේ නැහැ අනිත්‍ය ගුණධම් කිල්ල තමන් මඩේ හැරෙන්නේ නැහැ කල්‍යාණ මිත්‍රයන් සමාන කරන සුරකි මිස් සමාන අනිත්‍ය ගුණධම් උත්සාහ කරන්නේ ඒ අතර පිටතනි අපි කල්‍යාණ මිත්‍රයන් වෙන්නට ඕන කුලි මාතෘකාව දෙන්නේ මම අන්තිමට තමයි. අපි අපේ කල්‍යාණ මිත්‍රයන් වන්නට ඕන. එහෙම වෙනකොට අපට කල්‍යාණ මිත්‍රයන් මුරගෙන එනවා. එයාගේ ආශ්‍රය, එයාගේ අනුශාසන අපේ ජීවිතවලට ලැබෙනවා. ඒක තමයි මිනිස් අපේ ජීවිත ලබන්න කියන වටිනාම භාග්‍යවන්තයෝ. හොඳ මිතුරන්, සත්පුරුෂයන් කල්‍යාණ මිත්‍රයන්. එතකොට පළවෙනි කාරණේ උද්ඝාන සම්පදාව, ඊළඟට ආරක්ෂක සම්පදාව, තුන්වෙනි කාරණය කල්‍යාණ මිත්‍රතාව හතරවෙනි කාරණය සමජීවිකතාව සමජීවිකතාව සමජීවි කතාව නෙමෙයි සමජීවිකතාව කියන එක සමජීවි කතාව කියන සමහර එක කතාව නෙමෙයි සමජීවිකතාව කියන එක ඒ කියන්නේ පින්නතුලී ජීවිතයේ සමබරව පවත්වාගන්න ස්වභාවය මෙතනින් වඩා අවධානය කරන්නේ අය වැය පිළිබඳව ගිහියන්ගේ මේ පිළිබඳව ජීවිතයේ ප්‍රධාන ආධාරයක් තමයි ධනය කියන එක මුදල කියන එක. ඒ මුදල් තිබේ මේකේ ආදායම වියදම කොහොමද සමබර කරගන්නේ කියන කාරණයයි. බුදුහාමුදුරුවෝ මේකෙන් අපට අනුශාසනා කරන්නේ. පිළිතුරු බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යමෙක් ආදායමක් ලබනවා නම් ඒ ආදායමට වඩා වියදම් වැඩි නම් ඒක නැගී ජීවිතේ සාර්ථක වන්නේ කියලා. එනි සාර්ථකම පිළිගන්න කරන්නේ ඕන සමාජ ලැබෙන ආදානමට සාපේක්ෂව. ආදානමට වඩා වැඩි කුර විනාශ කරන්න කියෝ තියෙන්නේ. මොකද වන්නේ? සමන් ඉක්මනින් දුප්පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමන් ණයකාරී බවටපත් වෙන වෙනවා. වර්තමාන මිනිස්සු සමාජයේ බොහෝම දෙනෙක් ණය මතයි ලස්සනට ලෝකෙට පේන්න ගෙවල් වල වාහන වල යනවා. නමුත් ඒ ණයට ගැටෙන්නේ ජීවිත කාර්යවත් ජීවෙන්නේ නැහැ සමහර විට. එහෙනම් දරුවන්ට සිද්ධ වෙනවා ඒ ණයට ගෙවන්න. බුදුදහමෙන් පිළිගන්නේ අනන සුඛය කියන එකක් දේශනා කළා. ණය නොවි ජීවත් වෙන්න කියන කාරණේ. වර්තමානයේ නැතිනම් කෙනෙකුට පුළුවන් කම නැතුව ජීවත් වෙන අමාරුයි කියලා. එහෙම සත්‍ය වර්තමානයේ තියෙනවා. නමුත් වෙන දෙන හැටි සෑම අවස්ථාවකදීම මම උත්සාහ ගන්න ඕන ණය අරගෙන ජීවත් වෙන්න. ඒක තියෙනස කමන්ඩ් ලොක්කෝයා. ඒ නිසා බොහෝ දෙනෙක් වියදම් වැඩි කරගන්නේ අනිත්‍යය කරන්නන් වාලි සමන් කරන්නේ. ආත්මක බෙදරය අත්ල් ගැටියා ඥාතීන් කරන කරන දේවල් කරන්නේ යෝති අපේ ආදායම අමතක කරලා අනිත්‍යයේ අනිත්‍යය වේලන් කන්නේ කියලා බෙදන් කරන්නේ යෝති තමයි මේ කරදරවලට පත් වෙන්නේ. ඒ නිසා අනිත්‍යය ගන්න විදිහට වරමුක්ක ගන්න කරදරවල ගන්න එක නෙවෙයි අපේ තරම දැනගෙන අපි පින්නතුනේ අපේ වියදම් කර්මනාකරණය කරගන්නට ඕන. ඒකයි බුදුහාමුදුර මේ කාරණේ අපට දේශනා කළේ. මෙන්න මේ කරුණු හතරෙන්නේ සමබරව කරගන්නවා නම් උත්සාහන සංකදා ආර්ථ සංකදා කල්යාණ මිත්‍රතා සම ජීවිතතා කියන මෙන්න මේ කරුණු හතරෙන් යම් කෙනෙක් ජීවන නම් වෙනතුනේ ඒකේ නාගේ මෙලව ජීවිතය සාර්ථකයි. ඊළඟට මේ කෙනා පිළිතුනේ මේ ජීවිත අනුකෝලිය පුත්‍රයා සතරගෙන යන අවබෝධයක් ඉන්නකෙනේ. ඒ සාමාන්‍ය කෙනෙක් නම් වර්තමාන ආමුදු කෙනෙක් නෙගී සහෝදින් හරිනේ මෙලව ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? මෙලව මේ අපරණ ජීවිතය කරගන්නේ කොහොමද? දැන් දරුවෝ කොහොමද විභාගය සමත් කරගන්නේ? දරුවෝ කියන මේ අතීතය නැති කරගන්නේ කොහොමද? ඔච්චරයි හරිනේ. මෙලව ජීවිතය සාර්ථක කරගන්න ඉතලා අපි යන්නේ බොහෝ විට ආමුදු කෙනෙක්ගෙන් ආශ්‍රය කරන්නේම බොහෝ විට අපරණ ජීවිතය දුරු කරගන්න, විභාග සමත් වෙන්න, ලෙඩෙන් වේරෙන්න, ඕක තමයි හොබන්න ආස්වාදයක. ඊට වඩා දෙයක් අපේ මේ වනහන නැත්නම් පිනව සවාද. අනේ ආත්මේ අපේ පරලෝ ජීවිතේ සාර්ථක වෙනක් මොකක් හරි කියන්නේ කියලා කෙනෙක් නම් අපිට නම් ජීවිතේ හම්බෙලා නැහැ. බොහොම අඩුයි නැහැ. නමුත් මේ දීර්ඝ ඥාන පොලිය පුත්‍රයා වරන්න පිළිතුනේ. ඔව් කියන කාරණේ. ඔව් පිළිගන්නවා බොහෝ ගිහි කාමෝගේ ජීවිතය ගත කරන කෙනෙක්. මේක පරිහරණය කරන කෙනෙක්. දුවදරුවන් කෝෂණය කරන අම්බාද සහිත ජීවිතයක් ගත කරන කෙනෙක්. සුහද වේලවන් මන්මාලා කරන කෙනෙක්. එහෙම සත්‍යයක ඒ සත්‍යය පිළිගන්න කෙනා කියනවා ස්වාමීනි මට මෙලව ජීවිතය සඵලවන්න මගේ සාම්ප්‍රදායික ජීවිතය මරණින් මතු ජීවිතය සඵලවන්න මට අනුසස් නවත් කරන්න කියලා මම මේ දේශනා කළේ. පින්නතනි බුදුහාමුදුරුවෝ බොහෝ විට මෙලව ජීවිතය සාර්ථක කරගන්න කරුණ දේශනා කළා කියනවා. නමුත් මම කියන්නේ ඒ කරුණොත් එක්කම නිතරම බුදුහාමුදුර අවධානය කරනවා මරණින් මතු ජීවිතය සඵලවන්න කියන කරුණොත් ඒ කරුණ අතරම තියෙනවා. දැන් බලන්න මංගල සූත්‍රයේ කියන්නේ පිළිතුර මංගල කරුණනේ. බොහෝ දෙනා කියන්නේ මෙලව ජීවිතය කියලා. නමුත් ඒකෙදි කියනවා දැන් මාතා පිටු උපස්ථානන් ආදීනේ කරුණු කියලා. අසුදුසු ප්‍රදේශයක වාසය කිරීම ආදී මේ කරුණු කියලා. ඊළඟට දානංච ධම්මචර්යාස ආදී කරුණු කියනවා. ඒ විතරක් නෙවෙයි අන්තිමේදී කියන මොනක්ද? පුත්තස්සලොන ධම්මයේ චිත්තං යත්ත නසම්පති අසෝකං ගිර ධම්මයේ මගේ සම්මංගල මුස්තම. මෙලව ජීවිතයේ සාර්ථක කර ගැනීම කියන මරණින් මතු ජීවිතයේ සඵලත්වයට කරුණු කියන විතරක් නෙවෙයි අවසානයේදී උතුම්ම මාර්ගකාරණයේ නිර්දේශනා කළේ කොහොමද? අසෝකං විරජං හේමං හේ සම්මංගල මුත්තම. ශෝක නොකර නොකර හේම භූමියට පත්ව ඉන්න ඉස්සාලි සත්‍යකට එන්න නැත්නම් නිර්වාණය තමයි උතුම්ම මංගල කාරණේ කියලා දේශනා කරනවා. බොහෝ දෙනෙක් වෙනදින මේ කාරණේ අමතක කරලා මංගල සූත්‍රය අනිත් කරුණට විතරයි විස්තර කරන්නේ. එනිසා බුදු ආමුලගේ දහනෙ පිළිතුනේ මෙලව ජීවිතයන් සඵල කරගන්න සසර ජීවිතයන් නිවනක් වෙන මේ හැම අන්තයකින්ම සඵලත්වයට එන්නට හේතු වන කරුණ දේශනා කරනවා. ඒදී දැන් මේ මුල් කරුණ හතර දේශනා කරලා ගියනට බුදුහාමුදුරුවෝ සාම්ප්‍රදායික ජීවිතය නැත්නම් මරණින් මතු ජීවිතය සඵල කර ගැනීම සඳහා හේතු වන කරුණ ඊළඟට උන්වහන්සේ දේශනා කළා. මොනවද පින්නතුනි ඊළඟ කරුණ හතර? ගැස්ස පයිට බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා සාම්ප්‍රදායික නැත්නම් මරණයන් මැත්තේ ජීවිතයේ සඵල වෙන්න හේතු වන කර්ම පිළිබඳව. ඒකේ දේශනා කරනවා සත්තාවෝ මේ යසුපජ ධම්මා කුල පුත්තස්ස සම්ප්‍රාය හිතාය සම්මත්තන්ති සම්ප්‍රාය සුඛාය අතමේ සත්තාරෝ අද්ධහ සම්පදා සීල සම්පදා ශාල සම්පදා අඥා සම්පදා. ඔන්න දීර්ඝාන්ත සඳහන් කරනවා මරණින් මතු ජීවිතයේ සඵල කරගන්න නම් ඒ සදාහත් කාරණා හතරක් යොහල්නවා. මොනවද ඒ කාරණා හතර? ප්‍රඥා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය කියන්නේ. පින්න ප්‍රතිපදාව ප්‍රධාන කාරණය. බොහෝ දෙනෙක් හිතන්නේ පින්න තුනේ දන් සීල විතරක් සුබදී ගන්න වෙන පුළුවන් කියලා. පින්න මේක අපි බොහෝ දෙනාට ලැබෙන කාරණා. ඇතැම් විට සමහර අවස්ථාවල මේ දුක දිවන වෙලාවයි දන් දීම නැත්තම්. සාමාන්‍ය දාන කරක් කියන්නේ සාංගික දානකින් කරන දුක දිවන වෙනවා. අටමහා කුසල වලට අපි සාංගික දානකින් තමයි කිව්වට පින්න තුනේ අටමහා කුසන්න කළ තියන අය උනත් අපාගත වෙන්න පුළුවන්. නමුත් සද්ධා සම්පත්තියට හැබෑරට නැති වෙන කෙනෙක් ඉන්නවා නම් ඒක නා අටමහා කුසලෙන් එකක්වත් නොකර හිටියත් ජීවිත කාලයම දානයක් නොදී හිටියත් ඒක නට සුබ දිනන්න පුළුවන්. එනිසා සුබ දිනාමේ වීම තමයි මරණය මතු ජීවිතයේදී අපි අපේක්ෂා කරන ප්‍රධානම සාධක කියන්නේ. ඇයි පින්නද? මරණාසන්න කෙනෙක් කියලා හැටි කියලා පොඩ්ඩක් කතා කරලා බලන්න. අහන්න බලන්න. ඔබට හරියටම විශ්වාසද ඔබට නැවත සුගතිය දෙන්න පුළුවන්ද කියලා අහන්න බලන්න. මේ බොහෝ දෙනෙක් පිළිතුරු නිශ්චිතයි. බොහෝ දෙනාගේ මිත්‍ර හැදීමක් නැහැ. බොහෝ දෙනා අන්තිම කාලෙදී කලබලයටපත් වෙනවා. සංවේගයටපත් වෙනවා. චිත්ත විස්සීම භාවයටපත් වෙනවා. ඇයි මේ? එයාට සුගතිය ගැන පැහැදිලි නිරවුල් අවබෝධයක් නැහැ. සුගතිය පිළිබඳ යුක්තිර භාවයක් නැහැ. ඇතැම්ම පිළිදහම් කරපු නැත්තම්. ඒකට හේතුව තමයි සැබෑ දහමක් කියන්න මුණ නොමැතිීමේ ආදීනව. එහිදී මූලික ලක්ෂණ හැටියට තියෙන පිළිතුනේ සද්ධා සම්පත්තිය. සද්ධාව කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ සම්බුද්ධත්වය විස්වාස කරන ස්වභාවය. බුදුහාමුදුරෝ මේ වගේ කෙලෙස් ප්‍රකීර්ණ අම්මා සම්බුද්ධත්වයට පස්සමාය කියන බුදුහාමුදුර ප්‍රියමනෝර මෙහැදිලි විශ්වාසයක් තමන්ගේ මේ ගමන් වලින් තියෙනට වන්නේ. ඒක ප්‍රධාන කාරණය. ඒ ශ්‍රද්ධාව කියන එක පිළිතුරු නිකන් හදගන්නේ නැහැ. බුදුහාමුදුර ළඟ පොල්තර මාලයක් ගන්නවත් මේ ශ්‍රද්ධාව හදගන්නේ නැහැ. ශ්‍රද්ධාව නිපිලෙස්ස හදගන්න නම් බුදුහාමුදුරගේ දහම අපේ යන්ත්‍ර ප්‍රමාණයකට හදගෙන තියෙනට වන්නේ. එනිසා බුදුහාමුදුර දේශනා කළේ යෝ ධම්ම පස්සති සෝමා පස්සති කියලා. යමෙක් ධර්මයේ දකින්නවා නම් ඔහු මා දකින්නවා කියලා. යෝ පරිසම්පාදම් පස්සති සෝමා පස්සති කියලා දේශනා කළා. යමෙක් පරිසම්පාදේ දකින්නවාද ඔහු මා දකින්නවා කියලා. එනිසා මේ දුකේ ඇතිවන හැටි පිළිබඳව අපේ මේ අස්කන්න ආකාරයේ ඉන්ද්‍රිය වලට රූප සංඝාදී අරමුණු එනකොට අපි අයනසෝ මානසිකාරී නැත්තම් අනුවලින් මෙන්න කරගෙන ඉන්න අවස්ථාවේදී අපි මේ ග්‍රහණය කරගන්න දේවල් අපි පින්නතුනි අපි සත්‍යවත්යෙන්ම කියන දේවල් හැටියට ග්‍රහණය කරගන්නවා. නිත්‍යයි සැපයි ආත්මයි වශයෙන් මේ ඉඳුරන්නේ ගන්න අරමුණු අපි දැඩිසේ ග්‍රහණය කරගන්නවා. අස්සංඝාතී ඉන්ද්‍රිය වල ලක්ෂණ අරමුණු පින්නතුනි සනිකව ඇතිවන මොහොතේම නිරුද්ධ වෙනවා. අපි නැවත දෙවෙනි වතාවට සිහි කළ තමයි නැවත ඒක මතකෙට ගන්න. දැන් මේ මම කියන මානසික පිළිතුර අහමින් ඉන්නේ. ඇතැම් විට මේ පිළිතුරුන් දැන් හිතෙන්නේ දැන් මේ කියනකොට නැහැ කියලා. නමුත් මේ කියනකොට නැහැ කියන ස්වභාවය තියෙනවා. මේ අයෙන් දෙස්තනිකව නිරුද්ධ වෙනවා. මේ අත්කන්න ඒ ගැන අවබෝධය එනකොට අවබෝධය එන්නේ මම කියන දේ හරස්තනිකව කණින් ඇහෙන දේ නෙවෙයි. ඒ අහර දේශන නිරුද්ධ වෙනවා. මනකට ගිහිල්ලා ජීවන වර්තාව මනසෙන් සිහි කරනකොට තමයි මනෝ විඥානික සමන් එක දැනගන්නේ. දැන් සජීවිය මම බණ කියනකොට එහෙමනම් පින්නතුනේ මතක තියාගන්න. මේ පින්නතුන් දරුවන් වශයෙන්, ඥාති වශයෙන්, දේපළ වශයෙන්, රැකියා ආරක්ෂා වශයෙන් යම්කිසි අධජීව සමුදායක් ලැබලා තියෙනවා නම්, දැන් gedara tiyei කියලා හිතාගෙන ඉන්නවා නම්, ළමයි එක ස්වාමි භාර්යාවන් gedara ඉන්නවා කියලා හිතාගෙන ඉන්න කාරණා සියලුම දේවල් පිළිබඳවත් වෙන තුنين යථාර්ථයේ මේක. ඒ දේ පිළිබඳව දකිනකොට, අසනකොට ආදී ඉන්ද්‍රිය වලින් ග්‍රහණය කරගන්නකොට කියන විස්ස ඉන්ද්‍රිය සංජානනය එතනම නිරුද්ධ වුණා. දැන් ආයි සිහිකල සමායව තියෙනවා කියලා සති විහිදෙන්නේ මේ බලන්නේ. දැන් මේ නැත්නම් gedara සිහි කරනවා නම්, දරුවෝ ටික සිහි කරනවා නම්, Taman sarta ගුණස්කයක් සිහි කරනවා නම් කරන්නේ ඒත් හැබැයි නෙමෙයි. දැන් සිහි කරන්නේ මොකද්ද? දැන් මනසයි සිහි කරන්නේ. නමුත් අපිට හිතෙන්නේ සැබෑකම දැන් මේ gedara තියෙයි කියලා. වෙන කෙනෙක් කියත් ඇතැම් විට ඒ gedara පේනවා. නමුත් ඒ පේන ගේනේ පිණිස අපි දැකලා තියෙනවා. අපි දැකපු මේ ඒ ගේන්නේ නැවත අපටවත් ඒ විදිහට දකින්න බෑ. වෙන කෙනෙකුට දකින්න එක ගැන අමුදේ කියන දෙයක් නෑ. ඒ නිසා තමයි කෙරක්ලීඩස් කියලා දාර්ශනිකයෙක් කියන බටහිර ඕ කියන යනකොට එකම ගංගකට දෙවරක් අස්සින් බෑ කියන. ඕ කියන්නේ පිටුනේ ගඟ වෙනස් වෙන නිසා. නමුත් බුදුදහම ඊටස්ස දාර්ශනිකට කියලා කරලීදස් කතරාක් දෙක කියපු තමයි බුදුදහම. බුදුදහමෙන් කියන්නේ ගඟ දෙවරක්කට ගඟකට බං ඉන්න බුද්ධලෙකුත් නැහැ කියලා. ඒ දෙකම ගැන සාකච්ඡා කරන අපි පිළිතුරු යනවා කියන්නේ. ඒ නිසා මෙන්න මේක සත්‍යයක් මත බුදුහාමුදුර පිළිවදෝ පින්නතුනි සැබෑලස ශ්‍රද්ධාවක් අප හට ගන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ ආකාරයෙන් දකේ පිළිවදෝ අපේ මොනින් දැකීමක් එක්ක අන්නේ අවබෝධය ලැබෙනකොට පින්නතුනි අපට හිතෙන අපි මේ අල්ලගෙන තියෙන දේවල් අපි මේ ඉතින් මහා මේ බරක් පොළවේ තියාගෙන ඉන්නේ. දරුව පිළිබඳව ඥාතිය පිළිබඳව ගේදර රැකියාව මේ ආදී අධ්‍යාපනය පිළිබඳව මහා බරක් මේ දේවල් සත්‍ය වශයෙන්ම තියෙනවා. මේවා මම කැමති දෙයක් ඉන්නවනේ. මේවා නම් ඉතින් මෙන්න මෙහෙම මෙහෙම වෙන්න ඕන කියලා අපි මහා ප්‍රාර්ථනා ගොඩක් ගොඩනගාගෙන මේ ඉන්නේ. නමුත් කනික නැති විලා මිලොත් දෙකේ උත්තරම හරියන්නේ. ඒ නිසා මෙන්න මේ යථාර්ථයේ සැපදෙක අපි දකින්න නම් පින්නතුනි ඒ දකින්න ආරම්භ කර මොහොතේ පටන්ම අපේ ඔළුව හිත මත තියෙන මහා බරක් මේ දිවිින් තිබා වෙනවා. අපි මේ දැක විදිනවා කියලා යාන වාහනවල යනවා. හිතාම සුවපාස වාහනවල නිදිනවා. පින්නතුනි මාලක කියාගන්න මේ බාහිර භෞතික දේවල් වලින් සැප විඳට අපි මහා බරක් මහා කරදරක් මේ ඔළුවේ තියාගෙන ඉන්නේ. මේ කරදර මහා ගොන්නක් ඔළුවේ තියාගෙන ඉන්න එක අපේ මූලියමත් වෙනව නේද? ඒ පිළිතුරු මේ දුක පිළිමදව මේ යථාර්ථය අපට සැබෑලෙස නොවේ කියන දේ. ඒ නිසා සැබෑලෙස බුදුහාමුදුරන්ට ගෞරවය ශ්‍රද්ධාවක් කරගන්නේ දුක්ඛෝප නිසා සත්‍යහ කියලා කාරණයක් ධර්මයේ සඳහන් කරනවා. දුක පිළිමද අවබෝධයක් එක්ක ශ්‍රද්ධාව වෙන කාරණේ. එන්නා ශ්‍රද්ධාව තමයි පිළිතුරු සතර ගමනේදී අපට ප්‍රධානම උපකාරය වටපිට සද්දා අම්බදාවකේ දේශනා කරා. ඒ නිසා මේ ධර්මයක පැත්තකින් ධර්මඥානයක් ලැබෙනකොට අනිත් පැත්තෙන් අපට ශ්‍රද්ධා ඇති වෙනවා. ඒ තුලින්ම පින තුනක බුදුහාර කිදකෝ බහුලයක් ඇති වෙනවා. මේ මහා බර දෙමින් කියන්නේ අනුසාසන කර උත්සමයක් නේද? මේ උත්සමයන් කරුණා ඥානෙත් පත්වෙච්ච කෙනෙක් නේද කියන ගෞරවය අපට එනවා. ශ්‍රද්ධාවතාව වර්ධනයනවා. සද්දා සම්බදා ඊළඟට සීල සම්පදා සීලය කියන්නේ පින්නතුනි නිවන් මාර්ගයේ තියෙන ප්‍රධානම සාධකයක් කියලා සඳහන් වෙනවා. හය වචනේ සංවර කරගන්න. අපිට මෙන්න මේ අවබෝධයක් කරා යන්නට දවස් ගණනක් යනවා නම් අපිට තේරෙනවා මේ අවබෝධය නිකන් අපිට ලැබෙන්නේ නැහැ. මේ අවබෝධය ලබන්න බලවත් චිත්ත සමතය අපට ඕන. ඒ චිත්ත සමතය අපිට නිකන් ලැබෙන්නේ නැහැ. චිත්ත සමතයක් ලබා ගන්න නම් අපි ඒ කායික වාචික සංවරය ඉතාම ඉගෙන මට්ටමකට අපි ගෙනියන්න ඕන. දකින්න ගන්න දෙයක් කතා කරනවා නම් දකින්න ලඟන දේවල් පිළිබඳව ක්‍රියා කරන්න යනවා අපේ ළඟ පිළිතුරු පිළිබඳව කඩු. ඒ නිසා කායික වාචික සංවරය කියන එක ප්‍රධානම සාධකයක් වෙනවා අපට. ඒ නිසා පිළිවන් බව වටිනවා. සීලං යාව ජනාර්ථාදු කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මහලු වෙන එක්කෙන් වෙලා නැරඹ කිය යන දවස වෙනකම් සීලය කියන එක මහා උතුම් දෙයක් කියලා. සීලවත් ඉන්නයි කියන එක පිළිතුරු හරියට යුද පෙපරේ හරියට වෙඩි නොවදිනේ අඳුමක් ඇඳගෙන ඉන්නවා. අපිට උගහක් වෙනවා ජීවිතේ කරදර කම්කට වෙන්නේ අපේ මෙත්තියේ අනිපාඩුවක් ඉන්නවා. බොරු කීම, සොරකම් කීම, කාම වර්ධන ඇත්‍රීම, රහමෙර පානිය, ඇකේලම් කීම, හිස්සකන කීම මෙන්න මේ ආදී මූලික කායික වාචික අකනවරින් හේතු සාධක නිසා තමයි අපට දෛනික ජීවිතේ උගහක් කරදර වෙන්නේ. සිල්වත් කෙනාට පිටින්දී ඕනෑම තිල් සත්‍යත විසාරක යාම නොබියව ඉදිරිපත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පාසෙන් එන කාරතර වලින් සැලසි සමානකින් තමයි නිදහස් වෙන පුළුවන් මෙන්න මේ සීලය කියන ආරකෙන් තමයි. එනිසා සංස්කාරතහ සම්පදාව සීල සම්පදාව ඊළඟ ත්‍යාග සම්පදාව. ත්‍යාගය අත්හැරීම වෙන කාරණේ. මෙතන කියන්නේ දානය කියන වචනේ නෙමෙයි භාවිත කරලා තියෙන සාල කියනවා නෙමෙයි. දානය කියන එකත් මේකට සමාන වචනයක් විදිහට අපි භාවිත කරනවා. නමුත් වෙනදි ත්‍යාගය කියන එක බොහොම ඉතර මට්ටමේ තියෙනවා. වර්තමානයේ අපි දන් දෙනවා කියලා අපි කියනවා. නමුත් සීල පිළිබඳ නෑමකට අපි රුපියල් 1000ක දෙයක් දීලා 2000ක දෙයක් අපි නම් කරගන්න උත්සාහ කරනවා. දානකයක් දීන 2300ක් අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මේකෙන් සැබෑවටම ආස්කාරය නැකේ නැතිව වෙන්නේ නැහැ. දානයේ සැබෑම ප්‍රතිඵල කියුත්තේ ඒ දේ පිළිබඳව කියන අනුතුරු කිරීම. දැන් සමාන දෙන්නේ වැඩිපුර ඇඳුම් ටිකක් හෝ වැඩිපුර දෙයක් දුන්නොත් ඒක ත්‍යාගයක් වෙන්නේ නැහැ. ත්‍යාගයක් වෙන්නේ ආත්ම සුඛ පරිත්‍යාගය කියන කාරණේ. දැන් සමාන දෙන්න සෝයක් කියනවා නම් සම්පති ලව් ද සෝයක් අනිත් පරිත්‍යාග කිරීම තමයි සැබෑ ත්‍යාගය වෙන්නේ. ඒ නිසා ඒ ත්‍යාගයේ සැබෑකම ලබන කෙනා කරන කෙනා පිනතුනේ ලබන කෙනාගේ අවස්ථාවේ විතරයි බලන්නේ. ඒ සමන් දෙනදී ලබන කෙනා කොච්චර ගුණවත් කෙනෙක්ද? කොච්චර සිල්වත් කෙනෙක්ද? ඒ කෙනා තමන්ට කොච්චර ಗುಣකතන කරාවිද? කොච්චර ප්‍රශංසා කරාවිද? ඒක බලන්නේ සැබෑ ධානය වෙන කෙනා. සැබෑ දානය දෙන කෙනා බලන්නේ පිටුනේ ඒ දානය ලැබෙන කෙනා කොයි තරම් සංකීර්ණ ප්‍රතිපදයක් ලබනවද කියන කාරණේ විතරයි. බුද්ධ ධර්මයක ධර්මයන් සම්පූර්ණ කරන පාරමිතා කරන උත්තරය. දන් දීමේදී පිටුනේ ගුණ දහම් වලින් ඉගෙන කය ප්‍රයෝගෙන ඉන්න කියලා නැහැ. මේ පරිත්‍යාග කරන්නේම ලබන කෙනාගේ අවස්ථාවේ සඳහායි. ඒ නිසා අපි ළඟට දෙනකොට ඒක පිටුනේ සැබෑ සම අත්හැරීමේ ගුණ අපේ ළඟ පොතේ දොරට තියනවාද කියලා බලන්නට ඕන. විශේෂයෙන් සිංහාම් කරනකොට නිකන් තම ආවර්තක කියලා බලන්න සමම් මේ සිංහාම් කරන්නේ මොකටද කියලා. වෙන කෙනෙකුට කියන්න ඕනේ තමම් ආවර්තක බලන්න තමම් මේ සිංහාම් කරන්නේ කොමන අදහසින්ද කියලා. එතකොට තමන්ට ආවර්තක තේරුම් ගන්න පුළුවන් තමම් කියලා ත්‍යාගුනේ කියලා. එහෙම නැතුව දෙන ධානයේ පින්න තියන්නේ චාරපත්‍යක් තියෙනවා. ආනිසංස නැති වෙන්නේ නැහැ. නමුත් මේ ධානයේ ආනිසංස ලැබෙනකොට තමයි තමන්ට ධානයේ ආනිසංස ලැබෙනවා. ලැබෙනකොට තමන්ට සුභතිය නැහැ. තමන්ට සුභතිය අහන්නේ විලා ඒ ධානයේ ප්‍රතිලාභ තමන් ලබන්නේ. ඒ නිසා තමයි සමහර විට සිහිපත් සත්‍යයන් අසකින් ධාන් දීලා තියෙනවා. ඒ දීපු ධානයට සාපේක්ෂ සම්බන්ධයව ලැබෙනවා. ලැබෙනකොට මේ සත්‍යය සුගතිය නෙවෙයි ඉන්නේ සතෙක් හැදෙන්නේ නැති උපායපත් ඉන්නේ. ඒ නිසා සමන් දෙරේ සැබෑ ආනිසංසයේ තරසා ගන්න නම් දානෙ සමන්ගේ දානයන්ට ඉහළ මට්ටමේ වෙන ත්‍යාගයේ කියන ගුණය සමන් ළඟ තියෙනට ඕන. එතකොට සමන්ගේ දානින් ආනිසංස ලැබෙන සමන් සුගතිය සමගයි සමන්ට. නැත්නම් දානයේ සුපාකයකට බෞද්ධ සම්පත්තියක් ලැබෙනවා සමන්ට සුගතිය හදලා තියෙන පුළුවන්. දානෙක සැට ආනිසංසය තමයි ලැබෙනකොට සමන්ට සුභතියක් ඒ වරිට කිමි වෙලා තියෙනට ඕන. සංඥා සම්පදාව, සීල සම්පදාව, ඡාග සම්පදාව, ඊළඟට පඤ්ඤා සම්පදාව, උතුම්ම සම්පදාව විතරයි මේක. පඤ්ඤා නරණං රතන. මිනිසුන්ට තියෙන ලොකුම රත්නය. රත්නය කියන්නේ මැණික, රත්තරන් නෙවෙයි. රත්තරන් වලට කියන සුවන්න කියලා පාළුවෙයි. මැණික් වලට කියන්නේ රත්න කියලා. නැත්නම් රත්න කියලා. දැන් රත්න පුරේ කියන්නේ මැණික් කියන පුරේ. එතකොට මිනිසුන්ට තියෙන ලොකෝ මැණික තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන කමද පිළිගන්නේ. ඇතන් කෙනෙකුට හිතෙන පුළුවන් ව්‍යාපාරයක් කරන්න හොඳට ඉගෙන ගන්න ඉතින් උපාධිය ලැබෙන එක ප්‍රශ්නාවක් කියලා. නමුත් වෙන කෙනෙකුට ධර්මයේ දෙලෙ මාධ්‍යම උස්මක් කරන්න යන මහාචාර්ය කෙනෙකුට ආචාර උපාධිය කිහිපයක් ලැබුවත් බුදුදහමේ කියන මේ ප්‍රශ්නාවට එන්න දෙන්නේ නැහැ. ඇතැම් වෙල කෙනෙක් කිසිම උපාධියක් නැති වුණත් අකුරක්වත් කියන්න බැරි වුණත් ඒක නඩ ප්‍රශ්නාවට වෙනස් වෙනවා. ඒ ප්‍රඥාව ලබන්නන් විදිහටනේ බුදුදහමේ හේතුඵල ධර්ම කියන සත්‍යාංශය නොවනි දකින්නට ඕන. හේතුඵල ධර්ම කියන්නේ අපේ දුක ඇතිවන්නේ කොහොමද? මේ අස්සන්නාහාදී ඉන්ද්‍රිය වලට අපි ගන්න අරමුණු නිත්‍යයි නැත්නම් ආත්මයි කියලා. සුභයි කියන ගැස්සති අපට හේතුලින් දුක හට ගන්නවා. හේතේ පිළිවඳව තියෙන හැල්ම ආත්මික ස්වභාවයෙන් දුරු කරවමින් අපට සුභ ප්‍රතිින වෙනවා කියන කාරණය නොවනින් දකින්න පුළුවන් මේ මානසිකත්වයක් අපි ටිකෙන් ටික දිනු කර ගන්න ඕන. උද්‍යාපේ ඥානෙ නැත්නම් ඇතිවීම නැතිවීම දෙක අපි මේ අස්සන්නාහාදී ඉන්ද්‍රිය වලින් මේ ආග්‍රහණය කරන මේ දකින දේවල් පින්නුනි ක්ෂණිකව ඇතිවීම නිරුද්ධ වීම යන බාහිර රූපයක් වෙනස් වෙනවා. අපේ ඇසක් වෙනස් වෙනවා. හේතක තුලින් හට ගන්නක් විඥානයක් වෙනස් වෙනවා. ඒ හේතුලින් ඇති වෙන රූප සංඥා රූපින් යන හැඳිනීමක් වෙනස් වෙනවා. ඒ වගේම රූප සංඛාර රූපින් යන ඇතුළේ චේතනාවක් වෙනස් වෙනවා. මේ සියල්ලම පිළිතුලින් මොහොතක් පාසා වෙනස් වෙමින් යන්නේ. අන්න ඒ වෙනස් වීම පිටියක් නෝනින් දකින්නවා නම් යක ප්‍රමාණයක පිළිතුලින් ඇලීම කියන්නේ හරි වෙනවා. ඔහුට තේරෙනවා අල්ලගන්න දෙයක් නැහැ කියලා එක. අල්ලගන්න කියන්නේ පිළිතුල විඥානයක්ම අපි කියලා මේ බදාගන්නේ නැහැ. ඒ දැකලා යම් සත්‍යයක් යනකොට ඒ සත්‍ය ආහාරයට ඔළුව කරවනවත් වෙනවා අපි අල්ලගෙන ඉන්නේ. ඒ නිසා පිළිතුලින් මෙන්න මේ පිළිවඳව කියන හැඟීම අපට යම් මට්ටමකින් අඩු කර ගන්න පුළුවන් නම් අපි යන්න සමාශිත හරින් ධර්ම මාර්ගයේ කරුණා කවි පිළිබඳව සාකරා වෙනවා. ඒ නිසා මේ විදියට සංඝා සම්පදාව, සීල සම්පදාව කියන කාරණා දෙක දිනු කරගෙන ඒ තුලින් ඇතිවන ත්‍යාගී භාවය දිනු කරගෙන බුදුදහමට වඩා මගේ කරන ප්‍රඥා සම්පත්‍ය ලබා ගන්න අපි උත්සාහ ගනිමු. අද අපි විස්තර කලේ වෙනුනේ ව්‍යාකරණ සූත්‍රය. ව්‍යාකරණ සූත්‍රයේදී දීකකාර පොලිය පුත්‍රයා බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා සඳහන් කළේ මොකක්ද? ස්වාමීනි, ලොවත් ජීවිත ගත කරන අපට මෙලව ජීවිතේ සඵලවන්න, මරණින් මතු ජීවිත සඵලවන්න හේතු වන කරුණ අපට දේශනා කරන්න කියලා. බුදුහාමුදුරන්ගෙන් මෙලව ජීවිතේ සාර්ථක වන්න කරුණ හතරක් දේශනා කළා. උත්සාහ සම්පදා, ආරක්ෂ සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සම ජීවිතතා කියලා. ඒ වගේම සාධක අතුරින් ධනෙ විනාශ කරන අපාය මොක හතරක් දේශනා කළා. ඉස්ති දුක්ඛ, සුරා දුක්ඛ, දුක්ඛ අක්ඛ දුක්ඛ සහ අසත්පුරු සාන්ද්‍රය කියන කර්ම හතර. ඒ වගේම මේ කර්ම හතරෙන් දුරු වීම ආය මොක හැටියට දිනු වීමේ සම්පත් වැඩි කර ගැනීම මොක හැටියට දුක් හැටියට දේශනා කළා. ඊළඟට මරණින් මතු ජීවිතය සහ නිවන සඳහා ඒ තුන කර්ම හතරක් දේශනා කළා. සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, සාධි සම්පත්තිය සහ පඤ්ඤා සම්පත්තිය කියලා. මේ කර්මවල පිණිතුනේ එදා ඒ ජීවිතාන් පොලිය පුත්‍රයා දෙහිවිම්ම බුදුහාමුදුරු කෙරෙහි සතුටට පස්නාය කරක් නෙවෙයි හොත් යම් සාස්තමානිට ඉවන් මගේ ගමන් කරන්න උත්සාහ කරනවා. මේ නිසා අපි මෙලව කර්ම ජීවිත සපර කරගන්නට වඩවලාත්ම ධර්මයට නැඹුරු වන්නට මේ කර්ම අපේ ජීවිතයට ඇතිකා ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න උත්සාහ කරමු. ඒකේ කිරීමට දරුවන් තරණින් මේ හැම දිනාටම සිදු නිරෝගී සම්පත් දිගාසිර සම්පත් කළ සේවා ලස්සාසනා කරනවා. අද මේ පින්කමේ නායකත්වය බොහෝ දෙනෙක් දරනවා. ඒ අතර විශේෂයෙන්ම කුණසේන පෙරේරා මහත්මයාත්, මානෙන් පෙරේරා මහත්මියත් අද ධර්ම දේශනාවේ පින්කමේ නායකත්වය උසලනවා. ඒ පින්තුන් ප්‍රධාන මේ හැමදෙනාගේම නමින් නියම කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තු වෙන්නත්නම් ඒ සියලුම ඥාතිවරුන් මේ පින්මන් මොදන්ව ඒ තමගේ පරලෝ ජීවිත වාසනාවන්ත කරගනිත්වා කියන පැතුමෙන් අපි මිය ගිය ඥාතියන්ට පින්මන් මොදන් කරවමු. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. කරස්තරගත් මේ සියලු කුණ ධර්මයන් සම්මාදිට්ඨික දෙවියන් අනුමෝදන්ව ඔබ අපේ හැම දිනම අපේ රටේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් මෙන්න ආරක්ෂා කරගත්වා. ගරුතර බුහාන්දරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමින් වහන්සේලාට දෙවියන්ගේ දෙහැමි රැකවරණ ආශිර්වාද සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගම් පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගාමහින්දි පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පණ්ඩ පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් නිශ්චියලෝ පුණ්‍යධනන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරොග් නිරෝගී සම්පන්න කළ සේවා. දුකින් සැලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් සැලෙන සත් බිය නැති වෙත්වා සොරින් සැලෙන සත් සොම්නාත් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම සේවන් කරනවා.